බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියං ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ते ဓမ္မံ சரணံ gacchामि ဒုတိယံ ते संघံ சரணံ gacchामि တတိယံ ते बुद्धံ சரணံ gacchामि තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි තතියං තේ සංඝං සරණං ගච්ඡාමි මානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදීසං සන්දේරකං සොන්න සනුපලාසං සංලාපදේසින් පනමේදිසාසං සංසාභිගංකේවලමෝහනාසං සන්නාහ සන්මාරරණේවිසේසං සංසේවිසං දාසිමුදාරහාසං සංහාර ධම්මං පනමේ සදා සං සන්දාස ගන්නා සිත පාපනා සං සන්නාපදන්තිං හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සතර සැඩසායුර නවසා නිවන් වැද පැතිරනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිනන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමිසඳ සැකතැන් දොරෝ කරන එලෙසින් මෝනතන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවිරකින ඇතුරෙන් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනින් බැතින් සිරේ සදහම් මිනි පහන අග සැප දෙන නැතිය යුතු පවුන් හැම නසන භව දෙමි සුනුරි සුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර සෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පසාතින් සරෝ මා සඟන සමන්ත චක්කවාලේසු අස්ත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස කනකින්චෝ ලෝකෝ කනකින්චෝ ලෝකෝ සිබින්තවේ අන්සුතවා කුතුන්ජනෝ භාසති නොච කෝසෝ ජානාති අනංවා අක්කනංවා අට්ඨිමේ දින්තවේ අක්ඛනා අසමයා බ්‍රහ්මචරිය වාසාය විහාරවාසී ගරුතර මහා සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්නතුනි සෙනසුරාදා දිනවල දෙවැල් දුව ශ්‍රී නාගරෝත්සාරම විහාරස්ථානයේ සිදු කරන සදහම් සාකච්ඡාවටයි අදත් මේ පින්නතුන් මේ සහභාගී වෙන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අපේ ජීවිතවල අපි විවිධ කරුණු සඳහා කාලය කැප කරනවා. අපි කුඩා කාලේ නම් විවිධ දේ සඳහා කාලය කැප කළා. කුඩා කාලයේ අපි ඉගෙනීම සඳහා කාලය කැප කළා. ඊට පස්සේ මේ පින්නතුන්ට හැකි රක්ෂාදිය සඳහා කාලය කැප කළා. ඒ වගේම වැඩ සිටුණාට පස්සේ දූ දරුවෝ ඇටියටි කරන කාලය කැප කළා. ඒ වගේම ගේ දොර හදන කාලය කැප කළා. ඉඩකඩම් මිල දිය ගන්න කාලය කැප කළා. ඇතැම් විට දේශපාලන සඳහා කාලය කැප කරන්නේ නැති. මේ නොයෙක් දේවල් දැක්වම පින්නතුනි අපේ කාලය කැප ගන්න දේවල් අතුරින් වටිනාම දේ තමයි ධර්මයේ සඳහා කරන කාලය කැප කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ කන් දෙකේ නැහන්න තියෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා. අනුස්තරීය ධර්ම කීපයක් විස්තර කරන බුදුරජාණන් වහන්සේ එයින් ශ්‍රවණානුස්තරීය කියන කාරණයක් දේශනා කරනවා. ශ්‍රවණ කියන්නේ ඇසීම. ඇසෙන දේවල් වලින් වටිනාම උතුම්ම දේ හැටියට දේශනා කළේ සද්ධර්ම ඇසීම. එනිසා අපි නොතන මේ අත්යන් කල්පනා කරන්න මේ අත්යන්ගේ කාලයෙන් ඉතාම වටිනා ප්‍රයෝජන ගන්න අවස්ථාවක් හැටියට මේ බණ අහනට එන අවස්ථාව කියන එක. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ශ්‍රද්ධාවන්ත අය බණ අහන්නට බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට නිවසින් පිටුනාට පස්සේ ඒ නිවසෙන් පිට වෙච්ච මොහොතේ පස්ස පටන් තියෙන හැම අඩිපාරක්ම මේ බුදුහාමුදුරුවෝ හමු වෙන්න යන්නේ කියන හැඟීමෙන් හැම අඩිසලකුණක්ම තියමින් ඉතාම ගෞරවයෙන් විහාරස්ථානට පවත්වාගෙන බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒ තරම් ගෞරවයෙන් තමයි අපේ රටේ මිනිසු බණ ඇහුවේ. සමහර විට මුළු රාත්‍රියේ මුළු ලිහිණිම බණ ඇහුවා. මොකද කලාතුරකින් තමයි බණ අහන්න ලැබුණේ. නමුත් දැන් නම් එහෙම නෙවෙයි, ජනමාධ්‍යයෙන් විතරම බණ අහන්න ලැබෙනවා. බණ ඇසීම වැඩි නිසා මට මේ බණේ දින වටිනාකමක් අඩු වෙලායි තියෙන්නේ. නමුත් පින්න දින මතක තියාගන්න මේ අහන්න ලැබෙන බණ අප මෙවැනි කාලයක මේ නැවුවට පින්නතුනි ඉතාම දුර්ලභ දෙයක් තමයි අපි මේ අහන්නේ. අපේ ජීවිත පිළිබඳව ජීවිතයේ වටිනාකම තේරුම් ගැනීම සඳහා ඉතාම වටිනා සූත්‍රයක් තමයි අද අප මාතෘකාව හැටියට තෝරාගත්තේ. මොකද සූත්‍රය? මොකද සූත්‍රය? දැන් මේ පොලේ දුන්නේ නිකන් නෙවෙයි. දැන් මේ පොලේ ඉතාම අමාවෙන් සකස් කළ දවස් කීපයක් මහන්සි වෙලා ඒ පොලේ අතට දීලා දැන් තියෙන්නේ මාතෘකාවත් බලාගන්න ආත්ම ගන්න. අක්ඛන සූත්‍රය. අනිත්‍යක බලන්න බැරිුණත් අටුගානේ දුන්න ගමන් බලන්න මාතෘකාව මොකද්ද කියලා. නැත්නම් ඔය දෙනකින් වැඩක් නැහැ. ගෙදර ගියා කියලා අමුතුම බලන්න වෙන්නේ නැහැ. මෙතෙන්දී හරිය සඳහා පොඩ්ඩක් අප වෙන්න. එනිසා ආදාප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ ඇතුළත් වන අක්ඛන සූත්‍රය. අක්ඛන කියන වචනේ තේරුම තමයි අයෝග්‍ය ස්ථානය කියන එක, අස්ථානය කියන එක. අස්ථාන පිළිබඳව කරුණු 8ක් සඳහන් වෙන සූත්‍රයයි අක්ඛන සූත්‍රයෙන් සඳහන් වන්නේ. ඒ කියන්නේ පින්කම් කරන්න අපට දුර්ලභ අවස්ථා 8ක් ගැන. පින්නතුනේ සැබෑලිසම ගත්තොත් අපි මේ අවස්ථා 8ම දැන් ඉක්මවල තියෙන මේ අවස්ථාවනේට. දැන් බොහෝ දෙනෙකුට ජීවිතේ කරදර එනකොට, ලෙඩ දුක් එනකොට, ආර්ථික ප්‍රශ්න එනකොට, දූ දරුවන්ගේ ප්‍රශ්න එනකොට, ඉඩ කඩන් වල ගැටලු එනකොට බොහෝ දෙනාට මේ ජීවිතේ එපා වෙන ස්වභාවයක් තියෙනවානේ. වයස දෙනකොටනේ. නමුත් පින්නතුනේ මතක තියාගන්න අපි මේ ඉක්මවපු දුර්ලභ කාරණා ටික ගත්තොත් කොච්චර අමාරුවෙන්ද මේ කාර්නාටික ඉක්මෝද කියන එක තේරුම් ගත්තොතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ දුර්ලභ කරුණු අට ඉක්මවල යන්දුත් කෙනෙක් මනුස්ස ලෝකෙට ආව නම් ඒ මනුස්ස ලෝකෙට ආපු කෙනා උපතින්ම අත් දෙකක් අහිමි වෙලා දෙපාත් අහිමි වෙලා අවුරුදු 100ක් එක තැන මල මුත්‍රා එතනම බගුරුවමින් අවුරුදු 100ක් ජීවත් වුණත් මේ මනුස්ස ආත්ම භාවයේ ඉතාම වටිනා ශ්‍රේෂ්ඨ ස්ථානයක් කියලා. බලන්න එවැනි අනුග්‍රහයක් අපි කාටවත් නැහැ නේ. උපතින්ම අර්ථකථන හිමි වෙලා දෙපාර්තම හිමි වෙච්ච සමහර අය ඉන්නවා. අන්න එවැනි කෙනෙක් අවුරුදු 100ක් එක තැනම ඉඳගෙන හිටියත් මේ මනුස්ස ලෝකේ සුගතියක්, මනුස්ස ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා. ඒ වගේම සඳහන් කරන යම් කිසි කෙනෙක් ඉස්සර රජ කාලේ නොයෙකුත් දඬුවම් තිබුණා. ඒ දඬුවම් වලින් එක දඬුවමක් තමයි ලොකු වැරදි කරහට පස්සේ උල තියෙනවා කියන දඬුවමක් තියෙනවා. උල තියෙනවා කියන්නේ පිටපස්සට උලක් ගහලා උස උස්සැනක තියෙන අද්දක පිටපස්සට කියලා ගැටගන්න. මේ උල කියපු කෙනා එක විදිහ මැරෙන්නේ නැහැ. ඇතැම් විට හැය ගානක් වරුවක් දවසක් දවස් දෙකක් ඒකේ ඉඳලා ඇස් දෙකෙන් කන් දෙකෙන් නාසයෙන් කටින් ලේ වගුරු වල තමයි දැඩි දුක් විඳින මේක නම් මේ යන්නේ. මෙන්න මෙවැනි අනතුරකට පත් වුණ කෙනෙක් බුදුහාරයන් කාලේ මේ උල මත ඉඳලා මෙයා මේ අන්තිම වරදකට මෙයා උල තිබ්බා. මෙන්න මේ උල තියපු අවස්ථාවේදී මෙන්න මේ පුද්ගලයා මේ උල මත ඉඳගෙන කෑ ගහනවා. මොකද කෑගහන්නේ අනේ මාව ඉක්මනට මැරෙන්න මට මේ දුකෙන් නිදහස් වෙන්න කියලා. මේ පුද්ගලයා මෙහෙම කෑ ගහනකොට මේක දැක්කා මෙයාගේ අතීත ඥාතිවරේ. මේ ඥාතිවරේ දැන් දෙවියෙක්. දෙවියෙක් වශයෙන් ඉන්න මේ ඥාතිය මේක දැක්කට පස්සේ ඥාතිය කල්පනා කළා මේක නා මේ මනුස්ස ලෝකේ දැන් මේ ඉන්නේ. මනුස්ස ලෝකෙන් මිය ගිහිල්ලා මෙයා යන්නේ දැන් අවීචියට. අවීචියට ගියොත් කල්ප ගාන දුක් විඳින වෙනවා. ඒ අවීචිය විඳින දුක මේ උල මත විඳින දුකට වඩා 10000 ගාණකින් වැඩි. ඒ නිසා මේ අනේ මා විකුණට මැරෙන්න කියලා මේ උල මතෙන් දැන් කෑ ගහන කෙනාට ඇවිල්ලා අහකින් ඉඳගෙන මේ දෙවියා කියන මොකද්ද? මේ මැරෙන්න කිසන්නේ තව ටිකක් හරි මොහොතක් හරි ඉන්න. මේ වටිනා ස්ථානයක මේ ඉන්නේ. තව මොහොතක් හරි ප්‍රාණය තියාගෙන ඉන්න මැරෙනවා නම් දැන් මේ පාය කියලා. ඇයි එහෙම කියන්නේ? ඕ එයාට තේනවා මේ මැරිච්ච ගමම දැන් මේ අවිශ්වාසය යන්නේ කියලා. මෙන්න මේ සිද්ධිය වෙනකොටම මෙතනින් එනවා මේ දඬුවම නියකවපු රජතුමා. රජතුමා දකින්න මේ සිද්ධිය. රජතුමාගේ සිද්ධිය දැක්කට පස්සේ රජතුමා අහනවා ඔබ ඇත්තෙන්ම මේ පුද්ගලයාගේ හතුරෙද කියලා. ඔබ මේ දඬුවමට නියම කරපු කෙනාගේ හතුරෙද කියලා. ඇයි අහන්නේ එහෙම? ඔව් මේ දුක් විඳින නැත්තාට ඔව් දිගටම ජීවත් වෙන්න කියලා කියන්නේ ජීවත් වෙන උනන්දු කරවන්නේ. ඒ කියන්නේ කවද දුක් විඳින්නේ උනන්දු කරවන්නේ නේද? ඔබ එහෙම කරන්නේ ඔබ මේ තැනත්තාගේ හතුරෙද කියලා. එතකොට කියනවා දැන් මම මෙතන කියන්නේ පොඩ්ඩක් එහාට යන්න කියලා වෙන තැනකට එක්කන් ගිහලා රජතුමාට මේ විස්තරය කියන මේ දෙවියා. මේ තැනත්තා මේ විදිහට දුක හොඳයි. මේ උල මත ඉඳින ඉඳගෙන විදිහට දුක හොඳයි. අවීච්චි ජීවිතේ මීට වඩා දුක් විඳින්නේ මේ තැනත්තා මරණය පස්සේ එතෙන්ට යන්නේ කියලා. රජතුමා ඉතාම කන්විකේට පත් වුණා. ඉක්මනටම මිනිස්සු ලිව්වා මේ පුද්ගලයා නිදහස් කරන්න කියලා. මේ පුද්ගලයා ගඩෙන් බේරුවා. බේරුවට පස්සේ මේ තැනත්තා ඒ සුවපත් වෙලා ඊට පස්සේ පස්සේ ගිහිල්ලා ධර්මයට නැඹුරු වෙලා මේ තැනට තරහක් වුණා මට. ජීවිතේ යථාර්ථය තේරුම් අරගෙන මේ තරම් දුකක් නේද මේ සතර කෙනෙක් අවබෝධ කරගෙන මේ තැනට සම්පූර්ණ කිහිගෙන් නික්මුණා. බලන්න ඉතින් මේ වගේ කාරණාවක් වෙනකොට නේද? දැන් අපි බොහෝ වෙලෙ කැපපාසුම වෙනවනේ. දැන් මෙතනත් තමයි දැක්කම අපේ සමහර මනුස්සෝ ආවම මේ අයිනට එන්න ලොකු උත්සාහයක් කරනවා. පැදුරු වෙනස් කළා. මේ අපි මෙච්චර පහසුවක් බලනවා නම් ඉන්න තුන අපි අතරමේ ස්වභාවය තේරුම් ගත්තොත් අතර ස්වභාවය ගත්තොත් අපිට මේ කිසිම දෙයක් අපහසුම කියලා කියන්න බෑ. මේ උදාහරණ වලින් අපට තේරෙනවා අතර කොයිතරම් භයානක ස්ථානයක්ද කියලා. මේ උපමා වලින් අපට තේරෙනවා අපි කොච්චර අතීතයේ දුක් විඳින්නේ නැද්ද කියලා. මේ උපමා වලින් අපට තේරෙනවා අපි මරණයෙන් පස්සේ අපට කොයිතරම් දුක් වලට අනාගතය දැම්මිට මුහුණ පාන පිළිවෙල කියලා. මෙන්න මේ தත්ත්වය දේශනා කරාට පස්සේ තමයි පින්නතුනි සමහර අය දුමහරෙන් කාලේ. අපි මේ පෙරත් මේ පින්නතුන සඳහන් කර තුන සමහර අවුරුදු 80 ගණන් වලින් 90 ගණන් වලින් මහාන වෙච්ච අය. ඉතාලම දැඩි කායික වේදනාවක් නැරගෙන. රාත්‍රියේ කාලේ නිදි වරාගෙන. මේ ධර්මයේ සඳහා යැත්තන් කැප වෙලා තියෙනවා. ඒතරම් වටිනා පින්නතුනි මේ ධර්මයේ සඳහා කරන්න කැපවීම. හොඳයි පින්නතුනි අපි බලමු. මේ අක්ෂර සූත්‍රයේ සඳහන් වෙන කාරණාට මොනවද කියලා. බුදුහාමුදුර සඳහන් කරන මේ සූත්‍රයේදී ලෝකේ සමහර පුද්ගලයන් ඉන්නවා මේ ඥානය කියන්නේ මොකද්ද කියන එක ගැන විමසනවා. මේ ඥානය කන කියන පාළියෙන් කියන්නේ කන කියන එකේ විරුද්ධ පදය තමයි අක්ෂණ කියලා කියන්නේ. මහා ප්‍රාණ කයන්නේ මූර්තජ නයන්නේ. කන කියන්නේ ඥානය කියන කොහොමද අවස්ථාව කියන එක. අක්ෂණය කියන්නේ අයෝග්‍ය අවස්ථාව නුසුදුසු අවස්ථාව කියන එක. එතකොට බුදුහාමුදුර දේශනා කරනවා මේ ලෝකේ සමහර ඇත්තන් ඇත්තනේ මොකද්ද වැදගත් අවස්ථා මොකද්ද කියලා අහනවා. ඇහුවට බොහෝ දිනෙක මේ හොඳ අවස්ථා මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. දැන් බොහෝ දිනෙක අපේ ජීවිතවල සමායක හොඳ අවස්ථාවක් එනකන් කියලා හිතන්නේ නේද? කේන්දරයෙන් විශ්වාස කරන්නේ නැත්නම් බලනවනේ. පින්නතුනේ බුදුදහමේ හැටියට ගත්තොත් මේ ස්වභාවය කියන්නේ මෙන්න මේ ඉදිරියේදී කරුණ වටක් විස්තර වෙනවා. ඒ කරුණ වටෙන් මිහිත් අවස්ථාවට තමයි ඥානය කියලා කියන්නේ. නැත්තම් සුභ මොහොතිය කියලා කියන්නේ. නැත්තම් හොඳ සුභ වෙලාව නැකත් වෙලාව කියලා කියන්නේ. හොඳයි පිළිතුරු අපි බලමු අපේ ජීවිතයේ කවද්ද නැකත් වෙනව කියලා. පළවෙනි කාරණේ තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ බොහෝ දෙනා හැසිරෙනවා. ඒ හැසිරෙන කාලේ සමහර සත්තු කොහෙද ඉපදෙන්නේ? නිරයේ ඉපදෙන්නේ. නිරය ඉපදෙන්නේ සත්‍යයන් නිරය කොටස් 128කට බෙදලා දක්වලා තියෙනවා. 128 136 දක්වා තවත් වර්ධනය වෙන මේ විස්තර ඔක්කොමයි පොලේ තියෙන හොඳට බලාගන්න ඒවා කියලා. මෙන්න මේ නිරයන් වල දුක් විඳින අය තියෙන තුනිය. ඇතැම් විට අඩුම ආයුෂ කියන එක ගත්තා කියන්නේ කල්පයක්. කල්පයක්ෙන් පුදුරු 4 දිනක් පහල යන වගේ කාලයක්. ඒ තරම් අති දීර්ඝ කාලයක් දුක් විඳිනවා දැඩි තාපයෙන්, ප්‍රතාපයෙන්, දැඩි දුක් වලින් දුක් විඳින සත්‍යයන් මේ විශ්වයේ සමහරක්ම බවින් ඉන්නවා. මෙන්න මේ තැන්වල ඉපදෙන්නේ සත්‍යයන්ට පින්න තුනේ ජීවිතයේ දුක් විඳිනා හැරෙන්නට වෙන දෙයක් ගැන හිතන්නවත් වෙලාවක් නෑ. ඇතැම් විට කෑමක් බීමක් කියලා කෑවනම් ඒව ලැබෙන්නේ කිනි ගුණ වගේ දේවල්. වතුර තිබහට කියලා කට ඇරියට පස්සේ වැටෙන්නේ ලෝදේ වැටෙන්නේ. ඇතැම් විට ඈත පේනවා මියා සමහර කෞරවය වගේ සමහර අවිද්‍ය තියෙනවා නිරයන් තියෙනවා. මෙන්න මේ නිරේණ සත්‍යයන් පින්නතුනි විශාල ගින්දර වගේ තියෙන විශාල කාලාවල මෙයා ඉන්නවා. ඉන්නකොට ඈත පේනවා මියාට දොරටුවක් වගේ නික්මෙන. මේ කුච්චලේ වේගින් මේ පැත්තට දුවගෙන යනවා. ඇයි දුවගෙන යන්නේ? ඔව් අර දොරෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒ දොර ළඟට යනකොට මේ දොර වැහෙනවා. ඒ දොර වැහෙනකොට අනිත් පැත්ත බලනකොට ඈත තව දොරටුවක් පේනවා. තව දොරටුවක් හැරෙන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අර දොරට ආපහු දුවගෙන යනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ එක දොරටුව ඉඳගෙන අනිත් දොරටුව ළඟට යන්න කොච්චර වගේ කාලයක් ගත වෙනවද? ඇතැම්මිට අවුරුදු 10ක් ගානක් අවුරුදු 10ක් ගානක් ගත වෙනවා එක දොරටුවක ඉඳලා අනිත් දොරටුව ළඟට යන්න. ඒ තරම් වේගෙන් දැඩි දුක් විඳින්න මේ හිමේ දුවමින් මේ සත්‍යයන් ඉන්නවා. පිටුතුනේ ඇතැම්මිට සමහර වෙනකොට මේවා ගැන සැක පහර වෙන පුළුවන්. මේ වගේ දේවල් ලෝකේ තියෙනවද කියලා. නමුත් පිටුතුනේ බුදුහාමුදුරුවෝ කියන අපි ශ්‍රද්ධාව පිටුව ගත්තොතින් අපිට මේවා ගැන කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපේ දැසට නොපෙනුනාට මෙහෙම සත්‍යයන් ඉස්සේ තියෙනවා. එනිසා ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළවලා මෙහි ඉතාම වටිනා ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන අවස්ථාවේදී ලෝකෙින් මේ නිරයකාරී සත්‍යයන් ඉතාම දීර්ඝ කාලයක් මේ තැන්වල දුක් විඳිනවා. ඒ සත්‍යයන්ට බණක් අහන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා නිරය කියන ස්ථානය සලකන්නේ නැත්නම් නරකය කියලා අපි කියන්නේ නරක කියලා කියනවා නිරය කියලා කියන මේ නෙමෙයි අපාගත ස්ථානය. මේ නිරය කරකන්නේ මොකක් හැටියටද? මොකක් හැටියටද? අස්ථානයක් හැටියට. එතන කියන්නේ අක්ෂණ කියනවා නේද? අක්ෂණ එක අවස්ථාවක් වෙයි. ඈ සුදුසු අයෝග්‍ය අවස්ථාව. ඔය මතක් ගැන අපි මේ සූත්‍රයෙන් කියන්නේ. ඒකට පළවෙනි අවස්ථාව තමයි කොහෙද? නිරය. දෙවෙනි අවස්ථාව මොකද්ද? දෙවෙනි අවස්ථාව තමයි සීල සංගත සත්‍යයන්. දැන් අපිට පේන සතු නේද? දැන් මේ සතු ලෝක ඉපදෙන අයට කියන අර නිරේ සතුන්ට වගේම තිරසංගත සතු දුක් විඳින්නේ නැහැ. නමුත් වෙන තුනේ තිරසංගත සතු එච්චර දුක් නොවින්දට තිරසංගත සතුන්ගේ ස්වභාවය තමයි ඒ සතුන් ජීවත් වෙද්දී ජීවත් වීම සඳහා තවත් අකුසල ධර්ම කරනවා. දැන් සිංහේ කොටියක් වගේ සතෙක් ගත්තොදී ඒ සතාගේ ජීවිත ප්‍රයත්න සඳහා නැවත අකුසල කරනවා. දැන් නිරේගීම සත්‍යයේ ස්වභාවය තමයි ඒ සත්‍යයන් නැකඹිට කල්පයක් දුක් විඳින්නත් ඒක දුක් විඳ ඉවර වෙනවා ඉවර වෙනවා ඒක. එතනින් අවසන් වෙනවා. නමුත් මේ නිමින කාලේ දැඩි දුක් විඳින්න. නමුත් මේ සත්තුන් දැන් අපේ සමග ජීවත් වෙන බල්ලු බලල්ලු සිව්පාව පස්චිම වගේ සත්‍යයන්ගේ ලක්ෂණය තමයි ඒ සත්‍යයන් අර නිරේ සත්‍යයන් වගේම කාලයක් දුක් විඳින්නේ නැහැ. නමුත් ඊට වඩා කාලයක් මේ සත්‍යයන් ළඟ ඉන්නවා. ඇයි ඒකට හේතුව වුණත් කුසලයක් සිදු කරගන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ පැවැත්ම සඳහා කරන්නේ තවත් අකුසල දනවා. ඒ නිසා තිරසංගත සත්‍යයන් කියලා කියන්නේ තිරසංගත ආත්මභාවය සලකන්නේ කුමක් විදියටද? අක්ඛණයක් විදියට අන්න හරි. එතකොට මුලින්ම අපි දුව මොකද්ද? නිරය දෙක තිරසංගත ආත්මභාවය තුන්වෙනි එක ප්‍රේත යෝනි. ඔය ප්‍රේත යෝනියේ කොටස් කියන විවිධ ප්‍රේත ලෝකයක් තියෙනවා. ඒ ප්‍රේත ලෝක ගැන ඔක විස්තරයක් තියෙනවා බලන්න ඒක. ඒතර ප්‍රේතයන්ගේ විවිධ ස්වභාවය සත්‍යයක් ඉන්නවා. මේ ලෝකේ ඉන්න සත්‍යයන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි ඔවුන් ගැටියවම සාපිපාසාවන් ඉන්නේ. ඇතැමිට මහා විශාල ශරීරයක් නැතුව ඉපදෙන්නේ. ඉපදුනාට ඇතැමිට හටෙන් යන ඒ බටය ඒ කෑම යන ස්ථානයේ ඉතාම සියුම් ඉදිකටු සිදුරක් වගේ ඉතාම සුළු සිදුරක් තියෙනවා. ඇතැමිට මහා විල් ළඟ ගංගාවල් ළඟ ඉපදිලි ඉන්නවා. ඉපදෙලෙහි හිටියට උගුර තෙමෙනවා සතුරු ටිකක් හම් වෙන්නේ. දැන් මේ වගේ ප්‍රේතයන් ගැන ප්‍රේත වස්තු වර්ණනාව තුළ වෙනම ග්‍රන්ථයක් අපේ තියෙනවා. ඒ ග්‍රන්ථේ සම්පූර්ණ විස්තර වෙනවා. මුගලන් හාමුදුරු විශේෂයෙන්ම මේ අපාගත වෙන සත්‍යයන් ගැන නිතර අවධානයගේ සානුවහන්සේකින්. මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව ඇතම් අන්‍ය තීර්ථකයන් බොහොම අමනාපෙන් ඉඳලා තියෙනවා. ඇයි ඒක හේතුව? මුගලන් හාමුදුරන්ගේ ලක්ෂණය තමයි මේ අපාගත වෙන සත්‍යයන්ගේ විස්තර ඇවිල්ලා මනුෂ්‍ය රෝගේ කියනවා. මනුස්සරෝගේ ජීවිත වාසිය මිනිස්සු බොහෝ දෙනා අකුසලෙන් මිදලා බුදුසහන් පැතර නැඹුරු වෙනවා. ඒ නිසා අන්‍ය තීර්ථයන් බොහෝ විට මුගලන් හාමුදුරුවෝ එක්ක අමනාපෙන් හිටියා කියලා සඳහන් වෙනවා. කෙසේ වෙතත් මුගලන් හාමුදුරුවෝ තමන් යුතුයකම උපරිම වශයෙන් ඉස්තකලා උන්වහන්සේ නිතරම ගිහිල්ලා බැලුවා මේ අපාගත සත්‍යයන්ගේ විස්තර ගැන. මොන අකුසල් කරලාද මේ වගේ තැන ලිපදෙලි ඉන්නේ කියලා තොරතුරු බලාගෙන ඇවිල්ලා මනුස්සරෝගේ මිනිස්සුන්ට මේ විස්තර කියන උන්වහන්සේ. එතකොට සමහර ප්‍රේතයන් ඉන්නවා පින්නතුනි ගෞ ගණන් විශාල ශරීරයක් තියෙන. ඇතැම් විට සමහර සත්‍යයන් ඉන්නවා මේ මනස රෝගී හිතේ ශරීරයේ එන්නම වගේ දරාගෙන ඉන්නේ. ඒක මනසින් මනෝකාය පැත්තේ දරාගෙන ඉන්නේ. මොකද මේ ශරීරය දැඩි ආසයෙන් මැරුණට පස්සේ ඇතැම්කට අවසාන අවස්ථාවේ නැත්තම් තමන් වැඩිපුරම කැමති ඇඳුම් නැඳගෙන වැඩිපුරම කැමති පාණ්ඩයක් අතින් අරගෙන තමයි ඉන්නේ. ඒක ලක්ෂණයක්. මොකද මේ රතු මේ ශරීරය කියන දේ අපි හිතනට වඩා ආත්මයෙන් වෙනස් දෙයක්. මේ ශරීරය ඇතැම් විට අපි මිය ගියාට පස්සේ ආදාහනය කරනවා නේද? ආදාහනය කළා ඔක්කොම අලුත් කරනවා. අලුත් කරලා ගඟේ පා වෙන්න හරිනවා. නමුත් අපිට මොකද වෙන්නේ? හරි? අපි දැඩිවම මේ ශරීරයට ආසාවෙන් හිටියනවා. ඒ වගේ මේ ශරීරයත් එක්කම පාවිච්චි කරපු බඩු භාණ්ඩ නිවෙස්ට ආදියට අපි දැඩි ආසාවෙන් ඉගෙන මොකද වෙන්නේ? ඔව් අර මේ ශරීරෙම අපි හිතින් ගන්නවා. මේ ශරීරෙම මනෝමය කයක් ඇදෙද්දි හිතින් දැඩිව ග්‍රහණය කර ගන්නවා. ඒක තමයි ඊට පස්සේ අපේ ආත්ම භාවය වෙන්නේ. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා. සමහර අය පින්කම් කරනකොට සමහර කැමරාවලින් පින්තූර ගත්තාම සමහර නීගියපු අය අර පින් අනුමෝදන් කරන අය ඊළඟම වාඩි වෙලා ඉන්නවා. ඇතැම් විට අවසාන අවස්ථාවේ මේ අවස්ථාවේදී ඇඳෙන්නේ කැන්ඩිනම තමයි ඇවිල්ලා ඉන්නේ. ඇතැම් විට කන්නාඩි දෙකම දාගෙන ඒ ඇරමිටියක් අරගෙන මෙනවා සමහරට. දැන් මේක ඔක්කොම අයින් කළා තින ඇතැම් විට ඔක්කොම දැන් මේ ආදාහනය කළා තියෙන්නේ. නමුත් ඒ අනේ ටික දැඩිවම මේ මනසින් අල්ලගෙන ඉන්නේ. ඒ නිසා එහෙම ස්වභාවයක් තියෙන ඒ වගේම තමයි සමහර සත්‍යයන් මහා ගල් තමගේ ශරීරයෙන් හැදෙට අල්ලගන්න. එතකොට දැන් මේ පිටුතුන් තහයේ ගල් ප්‍රේමිය කියලා අපි කියන්නේ. ඒ සත්‍යයෙන් ස්වභාවය තමයි ඒ සත්‍යෝ ගෙතෙන ගියාට පස්සේ ඒ ගලම තමයි ශරීරේ කරගන්නේ. ඒක සාමාජික ඇති වෙච්ච දෙයක්. සාමාජික ඇතුමාට ඒ තැන් වලට සත්‍යන්ට ආරෝපණය වෙන්න පුළුවන්. දැන් අපේ මේ ශරීරය ගත්තත් අපි මව්කුසේ අපි පිළිසින ගත්තට පස්සේ අපි පිළිසින ගන්න කලින්ම මේ කලලිය සඳහා අවශ්‍ය භෞතික ස්වභාවය සකස් වෙලා තියෙනවා. ඒතකොට ඒ සකස් වෙච්ච ස්වභාවයට තමයි අපේ හිතේ තියෙන සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ කර්මයේ බීජයක් ඇදෙට ඇවිල්ලා කර්මය තුලින් මේක ටික ටික සමර්ධනය වෙනවා ඒ දෑනියන්ගේ ශරීරයේ තිබෙන කාර්යයක් එක්ක. එතකොට අපි එන්නම කලින් යම්කිසි විදියක භෞතික ස්වභාවයක් සකස් වෙලා තියෙනවා. අනිත් වගේ තමයි සමහර සත්තුන්ට ඉපදෙන්න කලින්ම මේ තියෙන යම් දේවල් වලට ඔහු තමන්ගේ විඥානය දැක ගන්නවා. එතකොට විඥානය දැකගත්තට පස්සේ ඒ ආරෝපණය වෙච්ච දේට අනුව තමයි ඔහුගේ ක්‍රියාකාරීත්වය යන්නේ. දැන් අපි ඕලාරික ශරීරයක්ට අපි ආරෝපණය වෙච්ච නිසා දැන් මෙන්න මේ දැන් මේ පිටට හේතු වෙන්න පුළුවන්කම තියෙන්නේ අපේ මේ ශරීරේ ඕලාරික නිසා. දැන් මෙතනම ආව නම් සමහර ප්‍රේතෙක් දෙවිදින කිවිදිකලියට හේතු වෙන්න බෑ. එයාට මේ පිටිය ගන්න නෑ යාට. එයාට මේ පිටින් ගන්න පුළුවන්. දැන් යන උදාහරණයක් ඇටියට බලන්න මේ ෆෑන් එක මේ විදුලි පංකාව කරගෙන යනවනේ. නමුත් මේ විදුලි පංකාව නවත්තලා තියෙනකොට බලන්න ඒ විදුලි පංකාවේ පෙත්ත තියෙනවනේ. ඒ පෙත්තෙන් එහා පැත්තට දෙයක් අපට පේන්නේ නැහැ නේ. නමුත් මේක දෙකින් කරගෙන යනකොට කොහොමද? ඒ විදුලි පෙත්තෙන් එහාට තියෙනදී අපිට හවුනම දේවල් ඔක්කොම පේනවා. අන්නේ වගේ තමයි දැන් මේ ශරීරය දැන් මේ විද්‍ය ගත්තා මේ විද්‍ය අපිට දැඩිවම ඝන දෙයක් හැටියට පෙන්වනට අපේ හිත දිනු කරාට පස්සේ මේ ඝන දේවල් විනිවිද යන පුළුවන් විදිහේ නෝනක් ඇති වෙනවා අපිට. සමහර සත්‍යයන්ට ඒක උපතින්ම උපතින් ලැබෙන සත්‍යයක් ඇදලා ලැබෙනවා. දැන් සමහර දැන් පස්සේ හිමනේ පස්සේට අහන් යන පුළුවන්. දැන් මිනිස්සේ කෙරෙන අපට හසින් යන නම් අපි කිරිබලයක් ලබන්න ඕනනේ. නමුත් පක්ෂීට කුරුල්ලන්ට උපදින්ම ඒ හසින් යන පුළුවන් සත්‍ය ඇති වෙනවා. ඒ උපතින් ඇති වෙන සත්‍ය. ඒතකොට මේ ලෝකය ගත්තත් මේ අපි ගණක කියලා මේක දෙයක් මේ මල්ලගෙන ඉඳලා තියෙනසනේ මේ හැම දෙයකම අන්තිමට බෙදාගෙන ගියාම ඇති වෙන කොටස් පිළිබඳව දැන් විද්‍යාවත් මේ ඔප්පු කරලා තියෙනවා. මේ අන්තිමටම ওই ක්වොන්ටම් කියලා සත්‍යයක් තියෙනවා. අන්තිමනේ සත්‍ය විශේෂයක් මේ තියෙනවා. ඒ සත්‍යවිශේෂ ගතපින් ක්ෂණිකව වෙනස් වෙන ස්වභාවයක් මේ තියෙනවා. එතකොට මේ භෞතික මේ විද්‍යාව කියන්නේ අපේ ශරීරය. අපේ ශරීරය මේ භෞතික හැටියට මෙන්න ධනයක් හැටියට තිබ්බට මේක ක්ෂණිකව වෙනස් වෙන දෙයක්. මෙන්න මේ අනිත්‍යතාවයේ නිසලෙන් අවබෝධ කරගත්තොත් තමයි මේකේ දුක සහ අනාත්ම ස්වභාවය තේරෙන්නේ. ඒ සමාය අපි තේරුම් ගත්තනම් අපි දන්නවා මේ ශරීරය කියලා කියන්නේ ශරීරය වගේම හිත කියලා කියන්නේ මේ දෙකම ඉතාම ඉක්මනින් වෙනස් වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. දැන් බටහිර දාර්ශනිකයෙක් කියන්නේ හෙරක්ලීටස් කියලා. හෙරක්ලීටස් කියන දාර්ශනිකය කියනවා එක ගඟකට කෙනෙකුට දෙවරක් වහින්න බෑ කියලා. එක ගඟකට කෙනෙකුට දෙවරක් වහින්න බෑ කියලා. එයා මොකද මේ කියන්නේ? ඔව් එයා කියන්නේ ඉක්මනින් ලෝකෙ වෙනස් වෙනවා කියන එකනේ. ඔව් එයා දකින්නේ ගඟ වෙනස් වෙනවා කියන එක විතරයි. නමුත් පින්නතුනි මතක තියාගන්න බුදුදහමේ හැටියට ගඟක් වෙනස් වෙනවා ගඟට වහින කෙනෙක් වෙනස් වෙනවා. ගංගකඩේ පැත්තයි කියලා කියන්නේ එක ගංගකඩ සවස් ගඟක් වැටෙනවා වගේ. ඒ වගේම මේ ගඟ තියෙනවා ගඟට වහින කෙනෙක් ඉන්නවා තුන්වෙනි කෙනෙක් ගඟ මේ දෙකම බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්න කෙනා වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් අපි ගඟ ගැන කතා කරනවා ගඟට වහින කෙනා ගැන කතා කරනවා ඒ දෙකම ගැන බලන කෙනා ගැන කතා කරන අපි හතර වෙන පාර්ශ්වය දිදීන අපි අපේ රටේ මොකක්ද? අපි කියනකෝ වෙනස් වෙනවා. එතන මෙන්න මේ ඉක්මනින් ශනිකව වෙනස් වෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න නම් පිළිතුරුනි අන්න ඒ අනිත්‍යතාවයේ ධෝනේ තේරුම් ගැනීම දුක තේරුම් ගැනීමට හේතු වෙනවා. දුක ඇතිවන්නේ කොහොමද මෙන්න මේ අනිත්‍යතාවයේ නොදැනීම හේතුවෙන්? බොහෝ දෙනෙක් දන්නේ නැහැ වෙනස් වෙනවද කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක ඉස්සාවල තියෙනවා කියලා. මේකේ වෙනස හරියට දැක්කම උඹ දුක තේරෙනවා. මොකද දැන් අපි අපේ ශරීරයේ ලක්ෂණ තියෙනකොට අපි හිතන හැමදාම මේක ලක්ෂණ තියෙනවා කියලා. අපි මේ වෙනස් වීම දකින්නේ නැහැ. ඉතින් ටික ටික වෙනස් වෙනකොට කොන්නේ ගහද කිදිනකොට නේද හරි දුක් වෙනවා. ඉතින් ඉදි දෙකක් ඔය ඔය ගඟනන ගනවන්නේ. ඊට පස්සේ කලක් යනකොට සුදුගේ බැරි වෙන ඊට පස්සේ කළු ගෙස් ගන්න හොයාගෙන අමාරු වෙන ඊට පස්සේ. එහෙමනේ අපේ ස්වභාවයනේ. ඒතකොට මෙන්න මේ වෙනස්කම අපි හරියට තේරුම් ගත්තනම් පින්නතුනි මේ වෙනස් වෙන බව නොනින් තේරුම් ගත්තනම් මේ වෙනස් වීමකට දුක් වෙන්නේ නැහැ. හැම දෙයකම ආවේණික වෙච්ච ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය ඒකට ආවේණික වෙච්ච දෙයක් කියලා අපි තේරුම් ගත්තනම් තේරුම් ගත්තට පස්සේ අපිට දුක් වෙන දෙයක් නැහැ. එතකොට ඒ දුක් නොවන නම් තමයි තේරුම් ගන්න ඕනේ මේ ශරීර අභ්‍යන්තරයේ ආත්මසහිත ආත්මය කියන සාරවත්යක් මේ අභ්‍යන්තරේ නැහැ කියන කප්පේ. අභ්‍යන්තරයේ සාරයක් තමයි ජීවිතය ඇතුලේ නැහැ කියන එක තේරුම් ගත්තනම් ඔව් මේ ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඔහුගේ එකම බලාපොරොත්තු මානසික මට්ටමින් ඉහළට යන්නේ. ඔහු දන්නවා මේ පරිහරණය කරන ශාරීරිය තමයි මොහොතක් පාසා තමයි තමන්ගේ මේ යන්නේ. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේකට කියන ත්‍රිලක්ෂණය මේ අවබෝධයෙන් තමයි අපි අන්තිමට එන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළ සියලුම ධර්මකාරණ අන්තිමට යන්නේ මෙන්න මේ අවබෝධය සඳහායි. මේ අවබෝධයෙන් හරියට ආව දවසක තමයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. මේ අවබෝධය නැකම පින්නත් අපි හඬනවා වැළපෙනවා දුක් වෙනවා අනිත් පැයෙන් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මේ බලාපොරොත්තු අහස උඩට දින බලාපොරොත්තු නැතිවන්නේ මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තේරුම් ගත්ත දවසට යකි. ඒ තේරුම් ගන්න එක දවසින් දෙකකින් බෑ දිගටම අපේ චින්තනය ඒ සඳහා යොදවන්න ඕන අපි. එතකොට අපි දැන් මේ කතා කරමින් ඉන්නේ ප්‍රේත විද්‍යාව කියන ප්‍රේතයන් කියන අවස්ථාව ගත්තොත් මේ ප්‍රේතයන්ගේ ලක්ෂණය තමයි දැඩිවම ආහාර සහ සාපිපාසාවන්ගෙන් බලාපොරොත්තු සහිතව ඉන්නේ. ලොකු බඩකින් ඉන්නේ. ඔවුන්ගේ ජීවිතේ එකම දේ තමයි ආහාර පාන ලබා ගැනීම. එක්තරා අවස්ථාවකදී පරිවෘත් සාමර පිණ්ඩපාත වැඩම කරනවා. පිණ්ඩපාත වැඩම කරලා එක්තරා විලක් සංගින් පිණ්ඩපාත වැඩම කළා. වඩිනකොට එක්තරා කාන්තාවක් මේ විල ළඟ ඉන්නවා. ඉඳගෙන මේ පරිවෘත් සාමරණ පුතේ පුතේ කියලා කතා කරනවා. පරිවෘත් සාමර බලන්නේ තමන්ට පුතා කියලා කතා කරන්නේ වයසක කාන්තාව කවුද කියලා. පරිවෘත් සාමර ළඟ වෙලා බලනකොට කියනවා පුතේ මාව අඳුර ගන්න බෑයිද? මේ ඉස්සරහ බලන්න ඔබගේ අම්මයි මා කියලා. ඊට පස්සේ අහනවා මේ මොකක්ද උනේ කියලා. අනේ ස්වාමීන් බලන්න මා මේ හේතියක් වුණා කියලා කියනවා. මේ ඉස්සරහ භාවේශ සරුවත් සාන්ද්‍රෝ මේ ජාතිපී හිටිය බුදුරජාන් වහන්සේ කෙනගේ ශාසනයක උගාක් ඉඳහම් කරමින් හිටියා. නිතර දානමාන ආදී පූජා කළා. නමුත් අම්මා මිත්‍යා දෘෂ්ටික කාන්තාවක්. අම්මා මේ පින්කම් සඳහා කැමති වෙලා නැහැ. අම්මා බොහොම මේකට විරුද්ධ වෙලා කියලා. දිනක් මේ සරුවත් සාන්ද්‍රෝ ඒ කරපු පහදෙලින් අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා දානයක් පූජා කරන්න සකස් කළ පිළි. බුදුරජාන් වහන්සේට සමග මෙහෙම මේ දානේ සකස් කරනකොට මේ අම්මා කියලා දෙන ওই ප්‍රමණයාගේ දානේ නෙවෙයි වතුර ටිකක්වත් දෙන්න හොඳ නැහැ කියලා. ඔච්චරයි කියලා දෙනවා. මොකක්ද මේ පින්තුණිගේ ආසම්භාවයෙන් සිදු වෙනවා සමගම ප්‍රේතයක් වෙලා මේ මහා විලක් ළඟ ඉපදෙලා ඉන්නවා. මොකද ස්වභාවය? වතුර ටිකක් අතර ගන්නකොටම නිදිර යනවා. අර අකුසලයේ තියෙන බලවත්කම. වතුර කෙඩි කෙඩි මේ තියෙන. වතුර මේ මේකයි පින්තුණි ස්වභාවය දැන් අපට අපේ ඇහැට මේ ලෝකයේ දේවල් මේ විදිහට පෙනුනට වෙනස් සත්‍යයකට තේින මේ තවන කාර්මස් වෙනස් විදියට මේක අපි තේරුම් ගන්නවා. සමහර විට අපරි හිතනවා අපට පේන විදියට මේ හැම දිනටම පේන්නේ කියලා නේද? එහෙම නැහැ. අපේ කර්මයේ හැටියට තමයි මේ විදිහම මෙහෙම පේන්නේ. වෙනස් සත්‍යයකේ කර්මාරෝප වන්නවට උඩ මේක ආත්මස් වෙනස් ආකාරයකට පේන්නේ. ඒ සඳහා උදාහරණ තියෙනවා. අපි උදාහරණ කුලංගනෝතින් ඉදිරිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තුන්වෙනි අවස්ථාවේදී අපි මේ සාකච්ඡා කළේ ප්‍රේත ආත්මභාවයෙන් විවිධ ප්‍රේතයන් පිනතුරු ඉන්නවා. ඒ අතර එක්තරා ප්‍රේත කණ්ඩායමක් ඉන්නවා. තමගේ ඥාතීන්ගෙන් සිං අනුමෝදන් වීම බලාපොරොත්තු වෙමින් ප්‍රේත කණ්ඩායමක් ඉන්නවා. ඒ ඇයට සුවපත් වෙන පුළුවන්කම තියෙන්නේ ඥාතීන් සිං අනුමෝදන් කරෝතින් විතරයි. ඒ නිසා අපි ඥාතීන් වෙනුවෙන් සිං අනුමෝදන් කිරීම ඉතාම වටිනා දෙයක්. කරන සෑම පින්කමකදීම ඥාතීන් සිං අනුමෝදන් කරන්න. ඒක ඉතාම වටිනා දෙයක්. මොකද අපේ මේ ආත්මභාවයේදී ඥාතීන් එක්ක ඉන්න දෙන්නේ කරන්නේ නෙවෙයි. කින තුනේ සැතර බොහෝ ආත්මභාවවල අපේ මියගිය ඥාතීන් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඒ ඥාතීන් සුවපත් වෙනවා අප පින්කම් කළා පින් අනුමෝදන් කරද්දී. දැන් අපි සාකච්ඡා කරමින් සිටියේ සරෝත් ආන්දර පින්නපාත වඩිනකොට අර මෑණියන් අර විදිහට කතා කරා. ඊට පස්සේ මොකද කරේ සරෝත් ආන්දර අර අම්මට සරෝත් ආන්දරන පාත්‍රයට වතුර අරගෙන අම්මට බොන්න කියලා වතුර දුන්නා. ඒ විතරක් නෙමෙයි සරෝත් ආන්දර පස්සේ මොකද කළේ? පින්නපාත ගිහිල්ලා ඒ ලබා ගත්ත අවධානයකට ස්වාමීන් වහන්සේලාට සාන්නිකව පූජා කළා. දැන් බලන්න මේ ආමඳුරු කෙනෙක් කියලා දැන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ආමඳුරු කෙනෙකුට පුළුවන් මේ පින්කම් කරන්න. ආමඳුරු කරේ මොකද? හොඳට පින්නපාත කරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා කීපරමක් වඩම්මල මේ ස්වාමීන් වහන්සේට සාන්නික කළම මේ දානය පූජා කළා. ඊට පස්සේ අර මෑණියන් සියපත් කළා. මෑණියන්ට පින් අනුමෝදන් කළා. ඊට පස්සේ අර මෑණියන් සුභ දිගාන නාය කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දාණයට අනාගතයේ සිදුතුමත් උදව් කරලා තියෙනවා. ආවාස පූජා පූජ එක තව රෙදි පිළිත් පූජා කරලා විශේෂයෙන් මිය යන ඥාතීන් පින් බලාපොරොත්තු වෙනවා නම් පින් බලාපොරොත්තු නවස්තරවම් බලාපොරොත්තු වෙන දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර පාන. අනිත් එක තමයි වස්ත්‍රව. ඒ නිසා තමයි අපි නිතරම දානීය පූජා කරනකොට ආහාර පාන පූජා කිරීම සහ වස්ත්‍ර පූජා කිරීම කියන මේ දෙක කරන්නේ. වස්ත්‍ර ගැන ස්වාමීන් වහන්සේට කිව්වොත්. පින්තුනේ මේ කුසල් දහම් ගැන අපි අවබෝධයක් තියෙනවා නම් අපි අපේ ජීවිතවලින් ඊට වඩා පින්නම් අපි කරගන්නවා. ඒ නිසා ඒක අතින් අපිම විලං කරන්න ඕනේ. අපිට පුළුවන් වෙනත් දානයක් වෙන අවස්ථාවකදී ඒ දානෙට සහභාගී වෙන්න. ඒ නිසා සාංගික දානයක් අපේ ඥාති ගෙදරක හිතවත් ගෙදරක සිදු වෙනවා නම් අනිවාර්යෙන් යන්න. අමාරුට මොනවාක ගෙනියන දරුවන්ට ගමන්නේ ඉන්නේ දානයේ බෙදෙන එකට හරි උදව් වෙනවා. දානයේ පූජා කරන ආකාරයේ දැස බරව සතුටු වෙන්න. සමහරු පින් අනුමෝදන් වෙන්න. පුළුවන් නම් මොනවා හරි සුදු වෙන හැටි දෙයක් අරගෙන යන්න. ඒ ලැබරියක් හරි අපල් ගෙඩි දෙක තුනක් හරි නේද? මොනවා හරි දෙයක් අරගෙන ගිහලා බට්ටියක් අරගෙන ගිහලා ස්වාමීන් වහන්සේට බෙදන්න. මේ ආකාරයෙන් මේ දානවල සහභාගී වෙන විතරක් නෙමෙයි නිතිපතාම සමන්තින් කරන තින්කම් ඥාති අනුමෝදන් කරන්න. ඒක විශේෂයෙන්ම ප්‍රේතාත්ම භාවයෙන් සමහර අපේ ඥාතින් ඉන්නවා. ඒ අය සුවපත් වීමට හේතු වෙනවා. මොලේ පිටත් යත් මේ තුන්වෙනි ආත්ම භාවය ගැන මේ අඟහේ තුන්වෙනි අක්ෂණ කියන අවස්ථාව අක්ෂණය. මොකද තුන්වෙනි අයෝග්‍ය අවස්ථාව ප්‍රේතාත්ම භාවය. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ එක්පස්සේ ඉඳගෙන ලෝකයට ධර්ම දේශනා කරනවා. ප්‍රේතාත්ම භාවයෙන් මේ සත්‍යයන් ඉන්න වුන්ට මේ වන අහන්නට හෝ ඒ වනින් ප්‍රතිඵල ලබන අවස්ථාවක් නෑ. ප්‍රතිඵල ලබන අවස්ථාවක් නෑ. ඒ තුන්වෙනි අවස්ථාව. ඊළඟට පින්නතුනි හතරවෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව කොහමද? සමහර දෙවරු ඉන්නවා පින්නතුනි බොහෝම දීර්ඝායුෂ තියෙන දෙවරු ඉන්නවා. සමහර දෙවරුන්ට පුළුවන් බුදුහාර වේතාල බණහනද. දෙවරුන්ට පුළුවන් නමුත් දෙවියන් අතර ඉන්න ප්‍රඥන් සමහර ප්‍රඥන්. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ තියෙන එක්තරා බ්‍රහ්ම ලෝකයක් අපන්න සත්‍යය කියලා. දැන් අපි මේ පින්නතුන අහලා තියෙනවනේ සිත නිස කය නැති බඹලොව සත රැති සිත නැති වම ඇති තව බඹ තලයකි මෙද සත පින් කොට ඉපදින පෙරිතකි එහි යූපනත් කුසලක් නොමක නැහි කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ එක බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකයේ කය තියෙනවා හිත නැහැ. ඒ බ්‍රහ්ම ලෝකයයි කියන්නේ අසන්න සත්‍යය කියලා. එතකොට අන්න එතන සලකන්නේ පින්කම් කරන්නට ඉඩ නොලැබෙන ස්ථානයක් විදියට. එතන ඉපදෙන පින්කල්ලා. ඇතැමට ඥාන වඩලා. එතන ඉපදෙන අකුසල කල්ලා කියලා නම් දැන් මෙතේ කතා කරපු අයගේ ලක්ෂණය තමයි නිරය ගත්තත් නැත්නම් සත්තු ගත්තත් ප්‍රේත ලෝකේ ගත්තත් මෙයා ඉපදෙන අකුසල කල්ලා. නමුත් දැන් අපි කතා දැන් මෙතේ ඉන්න කතා කරන කැමර ලක්ෂණය තමයි මෙයා ඉපදෙන පින්කල්ලාම තමයි. නමුත් ඉපදෙන තැන හැටියට මෙයාට කුසල වඩන්න අවස්ථාවක් නැහැ. ඒකෙන් එක අවස්ථාවක් තමයි දීර්ඝායුෂ දෙවිවරු. දැන් දේව බ්‍රහ්ම කියන දෙකම බුදුදහමේ විතරම විවහාර කරලා තියෙන දේව කියලාමයි. සමහර තැන්වල බෙදලා තියෙන දේව ලෝක වෙනමයි බ්‍රහ්ම ලෝක වෙනමයි කියලා. නමුත් දේව කියන පදේ බුදුහාමෝ භාවිත කරලා තියෙන්නේ දෙවියන් බ්‍රහ්මයන් දෙගොල්ලකමයි. එතකොට අසඤ්ඤ සත්‍ය කියන බ්‍රහ්ම ලෝකයට මේ ධර්මයෙන් හැසිරෙන්න අවකාශයක් නැහැ. අනිත් අවස්ථාව තමයි පින්නතුනි අරූප ආචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. ඒ තමයි ආකාසානංච ආයතනය, විඤ්ඤාණංච ආයතනය, ආදී සංඥා ආයතනය, නේව සංඥා නා සංඥා ආයතනය. මේ බ්‍රහ්ම ලෝක වල ලක්ෂණය මොකද්ද? මේ බ්‍රහ්ම ලෝක වල කය තියෙනවා, සිත තියෙනවා, නමුත් කය නෑ. සිත තියෙනවා, සිත ආකාසික සම්බන්ධව තියෙනවා, නමුත් කයක් නැත්නම් නෑ. ඉතාලම කිම් ශරීරයක් තියෙන කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඒසේ වෙතත් ශරීරය නැති නිසා ශරීරය නොමැති නොතින් ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය නැහැ. එතකොට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා තියෙන ප්‍රධාන සුදුසුකම තමයි කනක් තියෙනවා. දෙසවන් තියෙනවා. ඒක අනිවාර්යම අවශ්‍ය දෙයක්. දැන් උපතින් පිරියයට මේ ධර්මයේ නිතිඵල ලබා ගන්න බැහැ. එනිසා අපි ඉතාම භාග්‍ය සම්පන්නයි අපි. ඒ නිසා මතක තියාගන්න අරූපාවචර සමහර බ්‍රහ්ම ලෝකවල පිටතුනි ආයුක කොච්චර දන්නවද? සමහර මහා කල්ප 100යි, 200යි, 400යි, 500යි, 1000යි. මහා කල්ප කියන්නේ එක මහා කල්පවල සාමාන්‍ය මහා බද හර්තියක් නම් පස්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඇතැම් විට මහා කල්ප 400, 500 ඉන්න සමහර අරූපාවචර දෙවියන් ඉන්නවා. මහා කල්ප 500ක් කියලා කියන ඇතැම් විට බුදුරජාණන් වහන්සේලා ඇතැම් විට 2000ක් විතර පහළ වෙන කාලේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 2000ක් විතර පහළ වෙනවා පහළුණාද කියලා ආරංචියක් නැහැ කන්ටිය. එකම භවයේ ඉපදිලා ඉන්නවා මේ කාලේ දෙවියන්. ඉතාම ගිහ අපට හිතන්නවත් බැහැ ඒවා. දැන් අපට මේ අවුරුදු 50 60 ගෙනක අපට තියෙන මහා ලෝකය කියලා නෙමෙයි. මේක පින්වතුනි මේ අවුරුදු 50ට කියන එක සමහර දෙවියන්ට ප්‍රශ්නන්ට ඇස්ටි එක අපිට ඇස්ටි එක ගන්න වගේ වෙලාවක් මේක. ඒකනම් ඉක්මනට ගෙවි යනවා මේක. ඒ නිසා හිතන්නක මේක මහා අධික කාලයක් කියලා. හිතන්න එපා මේ ජීවිත ඉක්මනට ඉවර වෙනවා නම් හොඳයි කියලා. සමහර වෙලාවට මේ කාලය ගෙවා ගන්න හරිම අමාරු වෙන්නේ. දවස ගෙවා ගන්න කොහොමද දවස ගෙවා ගන්න කියලා ඉති දින පෙරක් තමයි. ඉති පිටකත් පින්වතුනි හිතන්න දෙන්නේ මම ඒ තරම් වටිනා කාලයක් මේක. ඉතාම දුර්ලභ ලබගත් වස්තාවක් නැති ඉතාම ටික කාලයක් අපිට මේ තියෙන්නේ. ඒ නිසා සමහර දෙවියන් ඉතාම දීර්ඝ ආයුෂ්කව ඉන්නවා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි අවස්ථාවල ඉදිරි දෙවරු ඉන්නවා. අන්න ඒ ස්ථානත් කරකන්නේ කොයි ස්ථාන විදියටද? අක්ඛන විදියට, අයෝග්‍ය ස්ථාන විදියට, බ්‍රහ්මචර්යාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින බැරි ස්ථාන විදියට කරකන්නේ. ඊළඟට බලන පස්වෙනි ස්ථානය මොකද්ද කියලා. පස්වෙනි ස්ථානය මොකද්ද? ඔය සමහර අය පින්නතුනි ඉතාම සත්‍යන්ත දේශ ලිප දෙනවා. දැන් කාලි හැටියට නම් ඔය අප්‍රිකානු රටවලල ඉතියෝපියාව වගේ රටවල් තියෙනවනේ. ඔ උපතින්ම ආබාධිතයි. ඒ උපතින්ම මන්දපෝෂණ යුක්තව ධර්මයක් අහන්න තියා කිසිම ආරක්ෂියක්වත් නොමැති විදියට තියෙන සත්‍යන්ත දේශ තියෙනවනේ. ඊය ඇතැම් විට බලන් ගියාම සත්තු වගේ. ඔව් ආහාර බෙදෙන සමහර ජාත්‍යන්තර සංවිධාන වලින් ගිහලා ආහාර බෙදෙනවා. දුවගෙන එන ඇතැම් විට ආහාර ගන්න ගිහලම මැරෙන පෙරක් නැහැ කියලා. ඒ තරම් දුක් විඳින සමාන සත්‍යයන් ඉන්නවා. අන්න එවැනි අවස්ථා සලකන්නේ බුදුදහමෙන් හැටියට මෙන්න මේ අයෝගී ස්ථාන පිළිබඳ. ඊයට බණක් අහන්නට අවස්ථාවක් නැහැ. බණ ඇහුවත් පින්නතුනි ඒ බණ අහන බණට අනුව හැසිරෙන්න ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ප්‍රධාන අභිලාෂය සෑමක් වීමක් ඉන්න ස්ථානයක්. ඊළවනා දෙයක් ගැන කිසන්නවත් තියට අවස්ථාවක් නැහැ. මනුෂ්‍යයන් තමයි උපතින් මනුෂ්‍යයන් ලෙස ඉන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම ආකල්ප මනුෂ්‍යයන්ට වඩා වෙනස්. ඒ නිසා මෙන්න මේ වගේ සංවල ඉපදීමක් සලකන්නේ පින්නතුනි අභාග්‍ය සම්පන්න ඉපදීමක් හැටියට. ධර්මයේ හැසිරෙන්නට අයෝග්‍ය ස්ථාන හැටියටයි මේ ස්ථාන කරකන්නේ. ඒ කියවෙනි ස්ථානයද? ඒ පස්වෙනි ස්ථානයෝ. ඊළඟ බලන් පින්නතුනි අපි හයවෙනි ස්ථානය මොකද්ද කියලා. ඔව් අපි හයවෙනි කාරණේ කියන්නේ පින්නතුනි ඇතැම්මිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය අහන්නට ලැබෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ වාසයමිට බුදුහාම වැඩවසන විහාරස්ථානයේ ආසන්නව වාසය කරනවා. නමුත් උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටිගත පවුල ලිපිලා ඉන්නවා. දැස්තුන්ද සෝගර කියලා කෙනෙක් ඉතිය බුදුහාම කාලේ ගේතවනාරාමයේ සමීපම හිටියේ. ඔහු කිසි දවසක බණ අහන්නාවේ නැහැ. ඔහු ජීවිත කාලෙම ඌරන් මරණ හිටියේ. සමහර මිත්‍යා දෘෂ්ටික මතවාදීයන් හිටියා මක්කලේ ගෝසාල අජිත කේසකම්බල නිගණ්ණනාථ පුත්‍ර සංජීව බෙල්ලට පුත්‍ර වගේ අය. ඒගොල්ලන් ගැමිට ධර්මයේ සඳහනක වෙච්ච අය. නමුත් ඒ අයගේ දැඩි මිත්‍යා මතවාද නිසා ඒ අය බුදුහාඳුරේට ආවේ නැහැ බණහන්. සමහර කාරණා සාකච්ඡා කළත් ඔහු ධර්මයේ පිළිපදින මට්ටමට ආවේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දැඩි මිත්‍යා දෘෂ්ටි පවුලල ඉපදීම සලකන්නේ ලොකු අභාග්‍යයක් විදියට අයෝග්‍ය ස්ථානයක් විදියට. පින්නතුනි මඩල තියාගන්න ලෝභයේ වැඩි නම් කෙනෙකුගේ ලෝභයේ වැඩි වෙනාගේ මසුරුකම වැඩි වෙනාගේ ඒ ලෝභය අඩු කරන එක ඉතාම අමාරුවක් නැහැ. නමුත් වැරදි මිත්‍යා දෘෂ්ටික මතවලින් පිළිගන්න අයදී ඒ මත වෙනස් කරන එක වා අමාරුයි. දැන් අපි දන්නවා බුදුහාරයන් කාලේදී සමහර මසුරු අය ඇතැමිට මුගලන් හාමුදුරු වගේ ඊර්ධිමත් රහතන් වහන්සේලා එක පාරයක් දෙන්න පාදියන්නේ. එක ඊර්ධි බලයක් පාවු ගමන්ම අර මසුරුන් මහා දානපතින් බවට පත් වෙනවා. අර ඒ වගේ මාත්‍රිය පොතේ කියලා සිදුවරේ සිදුවේ නේ දන්නවනේ නේ අර උඩම හරියන කැවුම් ඔව් මුගලන් හාමුදුරුගේ ඊරිති බල සෑව කැවුම් ටිකයි ඒ දෙන්නයි ඔක්කොම අරින් ඊරිති බලෙම ජීවිතවල ආරමිට ආවා. ඒක ඊරිති බලය ඇයි නම පිනදින මතක තියාගන්න ගුරුවෙල කාශ්‍යප වගේ ඇහි හිටියා. ගුරුවෙල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප වගේ ඇහි හිටියා. ඒගොල්ලන් ගැටි මිත්‍යා මතවාදී වලින් හිටියායි බුදුහාමරට සිටවන පිනදින අර මුගලන් හාමුදුරු එක ඉරිදි බලයක් පාලා අර දැඩියෙන් මසුරු සිටුවරයා ජීවිතවලට අරන් ආවට උරුවෙල කාශ්‍යප දමනය කරන්න උරුවෙල කාශ්‍යප මිත්‍යා මතවාද වල එදෙලි හිටිය නිසා ඔහුගේ මතවාදය වෙනස් කරන්න බුදුහාමරට හතියකට ආසන කාලයක් බෝධියක එකට වාර්ෂික කරන්න සිද්ධ වුණා. ඒ කාලය තුළ ඉරිදි බල 1400 ගණන් පාන සිද්ධ වුණා බුදුහාමරට. එහෙම කළා උරුවෙල කාශ්‍යප දමනය කළේ. එනිසා පිනුතුන් ලෝභකම තියෙන එක නැති කරගන්නේ කෙතර අමාරුවන්නේ. වඩාත්ම ප්‍රබල වන්නේ මිත්‍යා මතවාද වැරදි මතවාද වෙනස් කිරීම. එනිසා මේ වැරදි මතවාදවල එල්මිලා ඉන්න කුලවල උපතින්ම ඉපදුනා නම් එවැනි කෙනා ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ දැක්කත් ධර්මයේ වෙත නැගුරවන්නට තරම් අවකාශයක් මේ පුද්ගලන්ට නැහැ. ඒ නිසා හයවෙනි අවස්ථාවේදී කලකන්නේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික පෞල්වල ඉපදීම. එතකොට අපි මුලින්ම දැන් කාරණා ටිකයි කියමු බලන්න. මොකද පළවෙනි කාරණය ඉරේ ඉපදීම. දෙවෙනි කාරණය ඉරිසං ලෝකයේ ඉපදීම. තුන්වෙනි කාරණය ප්‍රේත ලෝකයේ ඉපදීම. හතරවෙනි කාරණය අසඤ්ඤ සත්‍ය වැනි දීර්ඝායස්ස දිව්‍ය ලෝකවල ඉපදීම. පස්වෙනි කාරණය ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදීම. හයවෙනි කාරණය යටි මිත්‍යා දෘෂ්ටික පවුලවල ඉපදීම. ඊළඟට හත්වෙනි කාරණය මිනිස් ලෝකෙ ඉපදෙනවා ඇතැම් විට මිත්‍යා දෘෂ්ටිවත් නැත් සත්‍යවන්ත අම්ම තාත්ත දෙන්නගේ දරුවන් ඉපදිලා ඉන්නවා. නමුත් උපතින්ම මොකද? උපතින්ම මන්ද බුද්ධිකයි. බුදුහාඳුරු ලෝකේ පහළ වෙන්නේවා රහතන් වහන්සේනේ මෙහි නිවසට නිතර වඩිනවා. මේ ධර්මය අහන ලැබෙනවා අම්මා තාත්තා දෙන්නට අපිට මාර්ගඵල ලාභී අය මේ සියලුම සාධක ලැබිලා තියෙන තුනේ මේ ශ්ලෝකයේ ඉපදුනා මේ ඉපදිච්ච කෙනා උපතින්ම මන්ද බුද්ධික නම් උපතින්ම නියම් ප්‍රඥාව නැතුව නම් ඉපදලා ඉන්නේ අන්න ඒ අවස්ථාවත් කලකන්නේ අභාග්‍යමත් නිවන් දකින්නට අයෝග්‍ය අක්ෂණයක් විදියටයි අක්ෂණයක් විදියටයි අයෝග්‍ය ස්ථානයක් විදියටයි මේ හත්වෙනි අවස්ථාව. අටවෙනි කාරණය මොකද්ද? මේ ඔක්කොම අභියෝගනික ජයග්‍රහණය කරනවා. එයා තිරිසංගත ලෝකෙට යන්නේ නැහැ. එයා නිවැරදි ඉපදෙන්නේ නැහැ. එයා ප්‍රේත ලෝකෙට යන්නේ නැහැ. එයා ප්‍රත්‍යන් දේශික ඉපදෙන්නේ නැහැ. එයා දීර්ඝාන්ත දෙවිවරු වෙන්නේ නැහැ. එයා මිත්‍යා දෘෂ්ටික පෞරුෂ ඉපදෙන්නේ නැහැ. එයා මන්දිත් මන්ද බුද්ධිකත් නැහැ. හොඳ බුද්ධියක් තියෙන හොඳ මනුස්සයෙක් විදියට ඉතාම ශාස්ත්‍රීය ප්‍රදේශයක මිනිස් ලෝකයක ඉපදෙනවා හොඳ අංගපත්‍යතුව ඉපදිලා වළනකොට මොකද වඩපිට වන්නකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ නැහැ. බුදුබණ අහන්නට ශ්‍රාවකෙක් ලෝකෙ නැහැ. බලන්න පිනුත් අටවෙනි අවස්ථාව කොයිතරම් අභාග්‍ය සම්පන්න අවස්ථාවක්ද? එතැන් විට මහා ප්‍රඥන් වෙලා උපතින් ඉපදිලා ඉන්නවා. එහෙනම් බලන්න පිනුත් අපි දැන් මේ පින්නතුන් බලන්නේ නම් අපේ අපේ தත්ය කොහොමද කියලා. අපි කොහොමද? අපි මේ හත්වෙනි කාරණා විතරක් නෙවෙයි අටවෙනි කාරණේත් අපි ජයග්‍රහණය කරලා ඉන්නේ නේද? බුදුරජාන් වහන්සේ කෙනෙක් අපට දකින්නට අද නොලැබුණාට උන්වහන්සේ ඉන්නවා සමානව ධර්මයේ තියෙනවා උන්වහන්සේගේ ධාතුන් වහන්සේට වැඩ සිටින ආමින වහන්සේට වැඩ සිටින ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් සිටින කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් පින්වතුනි මතක තියාගන්න ලෝකීන සත්‍ය සංසන්දනාත්මකව ගත්තොතින් මිනිස්යන් සහ අනිත් සත්‍යයන් සංසන්දනාත්මකව ගත්තොතින් මිනිස්යන් ලෝකයේ මිනිස් ලෝකයේ මිනිස්යන් කොච්චර දීවි මිනිස් ජනගහනය දැන් කොච්චරද? කොටි දැන් 650 ටිකක් වැඩි. 670ක් 680ක් විතර හස්තියට ගිහින් වෙලා තියෙනවා. උපරිම ගත්තොතින් ලෝක ජනගහනය කොටි 700. පින්නුතුනි මතක තියාගන්න මේ අපට පේන එකම තිරිසන් ලෝකේ ගත්තා. මේ තිරිසන් ලෝකේ මේ මාරුටිව ගත්තොතින් මූදේ ඉන්නේ එක ගංගාවක මාරුටිව ගත්තා කොටි 700කට වඩා වැඩිපුර ඉන්නවා. උඹත් ජීවිතයක් ගත්තොතින් කොහොමද ගුණවත් ජීවිතයක් ගත්තොතින් ඒ වගේ ඉන්න සත්ත්වෝ මේ මිනිසුන්ට වඩා වැඩි. ඒ භවයන්ගේ එක භවයක විතරක් එක සත්තු කොටසක් විතරක් ගත්තා. ඒකනම් පිනවතුන මතක තියාගන්න ලෝකයේ කුමන ආගම් ભેදයකින් තොරව හෝ මනුස්සයෙක් ඉපදෙන එක අනිත් සත්ත්වයන්ට සාපේක්ෂව ගත්තොතින් කෝටි ප්‍රකෝටි ගානකින් තමයි මනුස්සයෙක් වෙන්නේ. ඒ ඉපදිච්ච මනුස්සයන් අතරනොත් අපි අර ප්‍රඥාන්ත දේශලින් නිදිලා යට ඉන්නේ. ඒ ඉපදිච්ච මනුස්සයන් අතරනොත් අපි පිළිතුනේ මිත්‍යා දෘෂ්ටික පෞලලින් නිදිලා යට ඉන්නේ. ඒ ඉපදෙච්ච මිනිස්සු අතරම අපි හොඳට බුද්ධිය තියෙන බුද්ධිමත් පිරිසක් ඉඳලා අපි ඉපදෙන්නේ. ඒ ඉපදෙච්ච පිරිස අතරනොත් අපි අඳබළු දුර්යාගේ උපතින් ආබාධිත සත්‍යයන්ගෙන් තොරව අපි ඉපදලා ඉන්නේ. ඒ ඉපදෙච්ච සත්‍යයන් අතරනොත් අපි උපතින්ම සමහර වෙලේ රෝගාබාධ වලට ලක් වෙලා ඉන්නවා. අපි ඒ රෝගාබාධ නිවිලා අපි ඉන්නේ. ඒ සියල්ලටම වඩා තියෙන වටිනාම දේ තමයි ලෝකේ සම්මා සම්බුදුවරේ කියනාමත් කියන කාලෙකයි අපි මේ ඉපදලා ඉන්නේ. එහෙනම් පින්නතනි බුදුදහමේ හැටියට ශ්‍රණය කියලා කියන්නේ මෙන්න මේ වාචික සියල්ලක්ම ලබාගත් අවස්ථාව. එහෙනම් පින්නතනි මේ වාචික සියල්ලක්ම සහිතව මොහොතක් විවේකීව කල්පනා කරලා බලන්න. තමන් කල්පනා කරලා බලන්න තමන් දැන් මේ මරණාසන්න අවස්ථාවේ නම් මරණය පස්සේ තමන්ට මේ සියලුම සාධක සහිතව ඉපදින් ලැබෙන්නේ කියලා හිතන්න බලන්න කොට. මේ සාධක සියල්ලක්ම සහිතව ස්වභාවයක් සහිතව අපට මරණය පස්සේ නැවත භවයක් නිවේද? නිවේද කියලා පුළුවන් ද හිතන්න? හිතන්නවත් බැරි නේද? ඇතැම් විට අපි නැවත භවයක් ඉපදෙනකොට ප්‍රත්‍යන්ද දේශක වෙන්න පුළුවන්. ඇතැම් විට අපි මිත්‍යා දෘෂ්ටික දෙමාපියන්ගේ දරුවෙක් වෙලා වෙන්නත් පුළුවන්. ඇතැම් විට අපි ආබාධිත වෙන්න පුළුවන්. ඇතැම් විට අපි මනුස්ස ආත්මභාවයේ නොවෙන්න පුළුවන්. ඇතැම් විට අපි ඊළඟට ඊළඟ භවයේ වුණහනකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙන් නොසිටින්න පුළුවන්. ඇතැම් විට අපි ඉපදෙන අවස්ථාවේදී මන්දබුද්ධික වෙන්න පුළුවන්. බලන්න කියනතුනි මේ සාධක සියල්ලක්ම සහිතව මේ ඉපදිච්ච අවස්ථාව බුදුහාමුදුර සනකන්නේ මේ මුළු ජීවිතයම. ජීවිතය කියන අවුරුදු 60ක 70ක ප්‍රම වශයෙන් අවුරුදු 100ක් ගතත් මේ අවුරුදු 100ම සලකන්නේ ඉස්සනියක් විදියට. ශරීරය කියන සාමාන්‍ය ශරීරය කියන වචනේ තේරුම තමයි මේ අකුරු සනක් ගන්න වෙලාවක් කියන එක. ඒ තරම් ඉතාම දුර්ලභ ක්ෂණිකව ඉස්මිලා යන ඉතාම වටිනා අවස්ථාවක් තමයි අපි මේ ලබලා තියෙන්නේ. දැන් මේ පිටුතුන් දන්නවා අහලට සමහර විට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ ජනගහනයේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ළමයි 1000ක් පළවෙනි පන්තියට ඇතුළත් කරවති. එයින් තේරිලා උසස් පෙළේ සමත්කම විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ ළමයි 12ක් 14ක් වගේ ප්‍රමාණයක්. 1000කින් 12ක් 14ක් වගේ. උපරිම ගාතරින් 100ක් ගාතරින් 30කට ආසන ප්‍රමාණය. එතකොට ඒ විශ්වවිද්‍යාලයට ආපු අයගේ නොයෙකුත් වෙනස්කම් තියෙනවා. සමහර අය ලක්ෂණයි, සමහර අය ඉතර ලක්ෂණ නැහැ, සමහර අය ආබාධිතයි, සමහර අය අංග විකලයි, සමහර අය ඇස්පේන්නේ නැහැ. නමුත් මේ මොන සත්‍යයන් තිබුණත් ඒ ඔක්කොම එන්නේ අර 100ක දෙකෙන් බෙරි වෙන කතියි. එතකොට එතෙන් ආවට පස්සේ ඔක්කොම කතිය අර වාස්නාව අර පහදි ලබාපු අය. අන්නේ වගේ පින්නතුනි අපිත් මතක තියාගන්න මේ මානසික ලෝක ඉපදලා ඉන්නේ මෙන්න මේ කර්ම වටේ විදිහටයි. මේ කර්ම වටේ මෙදෙන එක පින්නතුනි අර 3ක දෙකක් විශ්වවිද්‍යාල යනවා වගේ ලේසි නෑ. විශ්වවිද්‍යාල යන්නේ කිතරම් වන්නේ කොහොම හරි 3ක දෙකයිනේ. නමුත් මානසික ලෝකයට ආපු අපි මතක තියාගන්න පින්නතුනි කෝටි නෙවෙයි ප්‍රකෝටි ගානක එක්කෙනෙකුට ලැබෙන අවස්ථාවක් තමයි මේ අපිට මේ ලැබෙලා තියෙන්නේ. ඒ නිසා ඉන්නම ලැබිච්ච අවස්ථාවේදී අපි කියේ තියෙනවා නම් අනේ මට අරක නැහැ මේක නැහැ මට අර රෝගය තියෙනවා මේ රෝගය තියෙනවා මට අරක නැති වුණා මේක නැති වුණා කියලා අපි වීඩියෝ ටික මොකද වෙන්නේ මේ තියෙන මේ තාම භාග්‍ය සම්පන්න අවස්ථාව අපිට හිමි වෙලා යනවා. මතක තියාගන්න කියලා බොහෝ වෙලා අපි කියන්නේ ගත වෙන මොහොතක් පාසා දිනයක් පාසා අවුරුද්දක් පාසා අපි මරණයට ලං වෙනවා කියලා කියන්නේ අපිනේ. ඒ නිසා මරණයට ලං වෙන එක නෙවෙයි තියෙන අපට තියෙන අභාග්‍ය අපට තියෙන උවදුර අපිට මේ දින කතාව මොකද නැහිමි වෙන්නේ. ඔව් අපට දින කතාව පිළ ගන්න වෙන්නේ කාලය මොන කාලයේද? ඉතාම අමාරුවෙන් බොහෝම පින්කම් කරලා ලැබපු බුද්ධෝත්පාද කාලයයි අපිට මේ දින කතාව මතින් වෙන්නේ. ඒ නිසා උදෑසනක් ලැබුවා කියලා අපිට සතුටු වෙන දෙයක් නැහැ. රැයක් ගත උනායි දවස කොහොම හරි ගෙවා ගත්තා කියලා සතුටු වෙන නෙවෙයි තියෙන්නේ. අනේ මේ බුද්ධෝත්පාද කාලේ තවත් දවසක් නේද නැහි මුනේ කියලා බලවත් සංවේගයක් ඇති කරගෙන ඉක්මනටම ධර්මයේ දෙන්න. ඇතිකාවක් තමගේ කය වචනේ සංවර කරගන්න. ඇතිකාවක් තමගේ දූ දරුවන් ටික ධර්මයට නැඹුරු කරන්න. ඇතිකාවක් අනිත් කෙනාගේ වැරදි අඩුපාඩු බන්තු වෙනක අඩු කරන්න. හැකිතාක් නැති බැරිකම් කියන කියමින් අඩු කරගන්න. හැකිතාක් සමන්ත කියන කියෙන් තෘප්තිමත්ව හැකිතාක් දුරට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න අපි උත්සාහවන්ත වන්නට ඕන. බුදුහාමර දේශනා කළා ස්නෝ වේම උසජ්ජගතේ ඉස්හාම වටිනා ප්‍රකාශයක්. ඒ පාළි පාඨයේ ප්‍රකාශයේ තේරුම තමයි මෙච්චන යනිමි කරගන්න එපා කියලා. කනාති කාහි සෝචන්ති මෙච්චන යනිමි කරගත්තු අය අනාගතයේ දුකට ගාම වෙලා ශෝක කරන අය කිය. ඒ නිසා පින්නතුන් ආයුධ කියන එක අපි හිතන වයසරිගෙන මිහයි කියලා. එහෙම මිහන්නේ සමාජ අපි වයස අඩුවෙමත් මිහන. අපි හිතන හැමදේම රෝග අපණ ඇතිවන්නේ වයසරිගෙන ඉන්නයි කියලා. නමුත් එහෙම නෑ සමාජ අවුරුදු 20 25 ඇයට අන්තපාද රෝගී හැදෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා කොයි රෝගිය අපට ඇති වෙද්දී දන්නේ බුදුහාම දේශනා කළේ මේ අපි විශ්වයේ ඉපදෙච්ච ආත්මභාව වඩනකොට අපි ඉපදෙච්ච ආත්මවල මහා ප්‍රඥාවන්ත යංගල අපි ඉපදලා තියෙනවා. මහා උගත් වෙලා අපි ඉපදලා තියෙනවා. ඉතාම රූප සම්පන්නයේ යුක්ත අය වෙලා අපි ඉපදලා තියෙනවා. ඒ වගේම මහා අධිරාජ්‍යවල වෙලා අපි ඉපදලා තියෙනවා. ඒ විතරක් මේ ශාස්ත්‍රීය රජවරු වටින් ඉපදිච්ච අවස්ථා පිළිබඳව ගණන් කරන්න බෑ කියලා සඳහන් කළා තියෙනවා. බුදුහාමර සඳහන් කරනවා මා මේ සංසාරයේ එන ගමනේදී ඉපදිලා නැති එකම ස්ථානයකයි ඒ තමයි සුද්ධ හවාස කියන බ්‍රහ්ම ලෝකෙ විතරයි කියලා. බුදුහාමර කියන අපේ කතාවම තමයි බුදුහාමර තේරියකනා කරන අපි හැම කෙනාම එහෙමයි. සුද්ධ හවාස කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ අනාගාමී වෙච්ච අය විතරයි සුද්ධාවත ප්‍රශ්නෝක ඉපදෙන්නේ. එතකොට අපට තියෙන අධ්‍යක්ීම නොලබපු එකම අධ්‍යක්ීම තමයි සුද්ධාවත ප්‍රශ්නෝක ඉපදෙන්නේ. අනිත් හැම අධ්‍යක්ීමක්ම අපේ හිතර තියෙනවා. අපට භවයෙන් වැහිච්ච නිසා මේ යටපත් වෙලා තියෙන්නේ. නමුත් වෙනතුන මේ සියලුම අධ්‍යක්ීම් අපි ලබාගෙනයි මේ ආත්ම භාවය කරන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපට අලුතෙන් අධ්‍යක්ෂණයක් ලබන්න තියෙනවා නම් ලබන්න තියෙන්නේ මොකද්ද? ඔය සුඛා ඒ කියන්නේ මාර්ගඵල ලබන අධ්‍යක්ෂණය විතරයි අපිට ලබන්න තියෙන්නේ. ඒ නිසා අලුතෙන් අධ්‍යක්ෂණ ලබන්න කියලා කෙලෙස් පරිසර අපිට වැඩ කරන්න අවශ්‍යතාවය නැහැ. ඒ නිසා අනිත් සියලුම වගකීම් අපි කරමින් අපට ඒ වගේ නිදහස් වෙන්න බෑ කියන හැටියට මේ පිනතුන්ට ඉවා දරවලද වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, නැති රැක්ෂාවල ඒව කරමින් තමගේ ජීවිතයේ ප්‍රමුඛස්ථානය දෙන්නට ඕන. පින්තුනේ මෙන්න මේ අවස්ථාව අහිමි වෙන කලින් අපට මේ ධර්මයේ ප්‍රතිඵලයක් ලබා ගන්න. එනිසා අපි නිතරම මේ ධර්ම මාර්ගයේ ගියස්සන් ගැන නිතර අපි හිතන්නට ඕන. පලයන්ට මේ අටන්ට මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් ධර්ම සාකච්ඡාවනේ අපි යන්නේ. එනිසා මේ අතන දැන් මේ ගැටලුවේ මැතුණා නම් මේ අක්කන සූත්‍රය අපි සාකච්ඡා කරන්නේ. අක්කන කියන්නේ අක්ෂරය කියන එක නැත්නම් අයෝගී ස්ථානය කියන එක. බුදුහාමර මේ සූත්‍රයෙන් දේශනා කළේ ධර්මයේ හැදෙන්නට ධර්මයේ ප්‍රතිඵල ලබන්න බැරි ස්ථාන 8ක් ගැන. එවැනි ස්ථාන 8ක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ. අපි ඒ ස්ථාන 8 ගැන කිව්වා මොනවද ස්ථාන ටික? එකක් තමයි නිරය, අනෙත් එක තිරිසන් යෝනිය, പ്രേත ලෝකය, අසඤ්ඤ සත්‍යය වැනි දීර්ඝායුෂ දේව කුල වල ඉපදීම. බුදුබණ ඇසීමට අවස්ථාව ලැබෙන ප්‍රත්‍යන්ද දේව කුල ඉපදීම. දැන් මිත්‍රාදෘෂ්ටික පෞලණ ඉපදීම. මිනිස්ලෝ මන්දබුද්ධි වෙ ඉපදීම. මිනිස්ලෝ ඉපදින අවස්ථාවේදී බුදුහාමුදුරගෙන ලෝකයේ පහළ නොවී සිටීම. ඔන්න අවස්ථා 8. එතකොට මේ අවස්ථා 8ම අපි ඉක්මවල තියෙන්නේ දැන්. එතකොට බුදුහාමුදුර දේශනා කරනවා මේ අවස්ථා 8 ඉක්මවල ඉන්න අය ඉතාම සීමිත ප්‍රමාණය ලෝකේ ඉන්නේ. ඒ ඉක්මලා ඉන්න අය අතරන ධර්මයෙන් ප්‍රතිඵල ගන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් කියලා. බුදුහාමුදුර දේශනා කරනවා මේ ලෝකේ ඉන්න අයගෙන් බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ නැවත ඉපදෙන්නේ කොහෙද? ඔය මිනිස් ආත්මවලට පණිවිඩ අරිස්සන තරම් ඉපදෙන ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි නැවත සුගතියට එන්නේ කියලා. එනිසා බිනදරි බුදුහාමුදුරුවෝ දේශනා කළ අපර දින සැබෑම අනුතුරු උන්වහන්සේ තේරුම් ගත්තා. දැන් අපි නිතරම මේක සාකච්ඡා කරනවා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ ජීවිත අනුතුරු කියලා ඒක විභාගයෙන් අසමත් වීම, රැකියාවක් නොලැබීම, ලෙඩවීම, මහලු වීම කොහොනේ අපි නේද? නැත්නම් අපි ජීවිතේ මරණය ලොකු අනුතුරක් විදිහට සැලකනවා. බිනදරි මඩක ජයන මරණය වයි ජීවිතේ ලොකු අනුතුරක් නෙවෙයි. ජීවිතේ ලොකු අනුතුර මොකද්ද? මරණයෙන් පස්සේ අපාගත වෙන්න තියෙන අවස්ථාව. එනිසා අපාගත තත්ත්වයෙන් බේරෙන්න තියෙන අවස්ථාව තමයි අපිට තියෙන ගැලවෙන්න තියෙන ලොකුම අනුතුර. අන්නේ අනුතුරෙන් බේරෙන්න තමයි සම්බ පාපන් අකරණම් කියලා බුදුහාමුදුරුවෝ නිතරම පාපෙන් වැළකෙන්නේ කියන කවදාහරණය කළේ. බොහෝ දෙනෙක් පාපයෙන් වැළකෙලි ඉන්නවා. පාපෙන් වැළකෙලි ඉන්න සමහර අය හිතනවා අපි ඉතින් පවුරෙන් වැළකෙලි ඉන්නේ අවුරුද්දෙන් තින් කරන්න ඕනේ නැහැ කියලා නේද? නමුත් වෙන දේ මතක තියාගන්න පෞරණි වැළකුණාට බෑමින් කරන්න ඕන මොනවද කරන්න දෙන තින්කම් දානමයන් පුණ්‍ය කිරියවත්තු සීලමයන් පුණ්‍ය කිරියවත්තු භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අපි කරන්නට ඕන දැන් දන් දෙන කෙනෙකුට දෙන පුළුවන් වා වීදංගනව නේද කියලා වෙන දේ බුදුහාර දේශනා කරන යම්කිසි කෙනෙක් ආහාර පාන ටික අනුභව කළා තමා ඒ වාදනේ සෝදන කොටේ සෝදන වාදනේ ඉදොටික හෝ සතුට ආහාරයක් වේවා කියලා දානවා නම් එළියට ඒ පුද්ගලයාගේ ඥානසංශ ආත්මභාව 100 කාණිසංශ ලැබෙනවා කියන ආත්මභාව 100 කාණිසංශ ඒ වගේම යම් කෙනෙක් දුක් කියලා මිනිස්සුන්ට යමන් දෙනවා නම් පුතක් යන ආත්මභාව 1000 කාණිසංශ ලැබෙනවා කියලා යම් කෙනෙක් පිළිවත් මිනිස්සුන්ට දෙනවා නම් ඒ ඥානසංශ ආත්මභාව ලක්ෂ්‍යයි ඒ වගේම යම් කෙනෙක් අන්‍යාගමිකව අභිඥාලාභී විස සමාධිගත කරපු යම් කිසි මුනිවරයෙකුට දානයක් දෙනවා නම් ඒ යන්ත්‍රස අසංකේය අප්‍රමයය කියලා සඳහන් කළා. ඔහු මොහොම දිහිල පිටතේ සුවාන් මාර්ගස්ත්‍ය සෝතාපන්න කෙනා, සකදාගාන මාර්ගස්ත්‍ය සකදාගාන ඵලයට පත්වෙච්ච කෙනා, අනාගාමී මාර්ගස්ත්‍ය අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා, රහත් මාර්ගයේ ඉන්න කෙනා, අරහත් ඵලයට පැමිණෙච්ච කෙනා ආදී වශයෙන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වාම පෞද්ගලික දාන 14ක් ගැන දක්ෂින විභංග සූත්‍රය සඳහන් වෙනවා. දක්ෂින විභංග සූත්‍රය ගැන අපි ඉස්සර සාකච්ඡා කරලා තියෙන මේ පිළිතුර සමග. ඒ නිසා අපට දාන දෙන ආරම්භක ස්ථානය තමයි මොකද? මුල්ම පියවර තමයි අපි අනුභව කළ ඉතුරු වෙන එකක් සත්‍යකුඩ අපේ ගෙවල්වල අපි දානව නේද? උඩ කැනට සතුන්ට කැම අපි දාලා තියෙනවා. අපේ ළමයට උඩා කරින්නම් සතුන්ට කරුණා වැඩි කරන්න පුරුදු කරන්න ගෙවල්වල. ඒක තමයි දරුවන්ට ගුණධම පුරුදු කරන පළවෙනි පියවර. සතුන්ගේ කැම දෙන පුරුදු කිරීම. එතනින් තමයි දරුවන්ගේ ගුණධම ආරම්භ කරන ස්ථානය. එතනින්දා පින්තුනේ සාංගික දාණයට එනකම් අපිට විවිධ ආකාරයෙන් මේ දන් දෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ නිවසේ වැඩි ඉන්නේ අම්මට තාත්තට නැන්දට මාමට ආච්චිට සියයට නිවසේනම සලකන්න පුළුවන්. කින්කම් කරන් දෙන අවස්ථා. ඒ වගේම දිනපතාම දැන් අපි බෞද්ධ නිවෙස්වල ලක්ෂණය තමයි අපේ සද්ධාන්ත බෞද්ධයන්ගේ නිවෙස්වල දවස් 12ට කලින් නිවසේ ආහාර පාන ටික සකස් කරනවා. එයි එහෙම සූදානම් කරන්නේ. බුද්ධ පූජාව තියනනේ. ඇදැම්මට දවස් අපේ පින්වතුන් වැඩට යන වෙන පුරණම උදේ හරි සමන්නේ කියලා උදේ අඩුවන දවස් එක වෙලාවක් හරි නිවෙස්වල කෑම සකස් කරනවානේ. අඩුවන උදේ හරි තීරිතියකට බුදුහාඳුරු වෙනින් දාන ටික පින් කරනවා. ඉතින් මේ කුසලයෙන් නැති අපට සුභදිවා මිලෙන්න. ඒ නිසා උදේට මල් ටිකක් කඩලා මල් පූජා කළා ඊළඟට ටිකක් පූජා කළා මෙතනින් අපි දවස ආරම්භ කරන්න ඕන. අපි අද හැමිට අනාගතේ සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අනාගතේ කියලා අමුතු එකක් නැහැ. අපට තියෙන අද දවස විතරයි තියෙන්නේ. හෙට ගත්තොත්ින් හෙටත් අද දවස. නේද? හෙට කියන්නේ නැහැ අනිද්දා කියලා නේ. හෙට කියන්නේ අදේ කියලා. දැන් හෙට දවස ආවට පස්සේ හෙට කියන්නේ අද කියලා නේ. එතන හැමදාම අපි අද දවස සාර්ථක කරගන්න උත්සාහ කරනවා නම් මේ දවස් එක තුළ තන අවුරුදු 100ක් අරන් තෙන්නේ. ඒ නිසා දවස සාර්ථක කරගන්න පුළුවන් නම් හැමදාම උදෑසන අවදිච්ච මොහොතේ පටන්ම දවස සඵල කරගන්න පුළුවන් නම් අපේ මුළු ජීවිතයම සඵලයි. ධර්මයේ හොඳ ලක්ෂණ කතාවක් සඳහන් වෙනවා. යම් කෙනෙක් විතර පින්කම් කරනවා නම් ඒක නැත් අන්නේ තැනක් කාට සුනක් සත්තන් සුමංගලන් සුප්පවාකන් හොඳට නැකත් කියන දවසක් ඒ දවස. සුමංගලම් හොඳට මංගල සමර දවසක්. සුමුහොත්නම් හොඳට මොහොතක් කියන දවස කියලා. ඒ නිසා බුදුදහමින් හැටියට නැකත් කියලා කියන්නේ පින්කම් කරන දවසට. ඒ නිසා තමයි නිවසේ පින්කම් කරන දවසක් නම් හැමදාම පින්කම් කරනවා නම් තමයි හැමදාම නැකත්. තමන්ගේ නිවසේ පින්කම් කරනවා නම් හැමදාම අවුරුදු. ඒ නිසා අවුරුද්ද බොහෝ වෙලා අපි එක දවසක් සමරන්නේ නේද ඒක ජනවාරි පළවෙනි දේ 1 අප්‍රේල් 13/14. එතනින් පස්සේ ආයෙත් සුපුරුදු අපිමයි. අවුරුද්දම හම්බ ගන්නේම දවසෙන් දෙක ඉවර කරන සමහරයි. පින්නදින අපි හරියට අපේ ජීවිතය අපි ආකල්ප වෙනස් කරගත්තොත් ඉතින් අපි කුසලයෙන් බර වෙනතර වාසය කරනවා නම් පින්නතුනේ හැමදාම කරවුරුදු. හැමදාම අපේ නිවෙස් ප්‍රබෝධින් යුක්ත වෙන්නේ. අපේ නිවෙස් වල දරුවෝ සහෝදර සහෝදරයන් ඥාති සමගින් ඉන්නේ. ඒ නිසා නිතර සිං වැඩ නිස්සානයක් කරන තමන්ගේ නිවස. නිතර තමන්ගේ නිවස පිරිසිදුව තියාගන්න. නිවස හැමතැනම හොඳට අතු ගන්න. සමහර අයගේ නිවස අපි දන්නවා සමහර තමන් ඉන්න කාමරේ හැමදාම හොඳට වතුරින් දෙවිකලක් අරගෙන වතුරින් හැමතැනම යන විදියට මොප් කරනවා. ඔය තමන් නිස්සානය. ඒකට විනාඩි 10ක් ගන්න නෑ සමහර විට. අපි ඇත්තටම දූවිලි පුරවගෙන අපේ ඉන්න තැන් අපිට සුදු කරගෙන අපි ඉන්නවා. ඒ නිසා ඉන්න තැන කුඩා තැනක් හොයනවා ඉස්සාව පිළිපිදුව ඒක ලස්සනට තියාගෙන තමයි. ඒ වගේම නිතර තමන් නිවසේ බුදු පහන ගල්වන ස්ථානයක් කරගන්න. ඒ පහනේ ආලෝකේ නිතර දරුවන්ට දෙදරායට පේන සලස්සන්න. එතකොට පිළිතුරු අමුතු අපරකහණයක් කියලා එන්නේ නැහැ. අපලේටේ කියන අමුතු වෙන නිවාඩු දාගෙන බෝධි පූජා කියන්න ඕනේ වෙන්නේ නැහැ. රැණි දෙම ආරගෙන නේද? සමහර දසරය 10 12 වෙනවා අපලේට බෝධි පූජා කියන්න කියලා. අපේ නිවෙස් වල පින්නතුන් නිතරම පින්කම් කරනවා නම් අපල කාලයක් කියලා අමුතු කාලයක් එන්නේ නැහැ. නිතරම අපිට වාසු පැත්තට අපේ කර්ම චක්‍රය සංසන්ද වෙනවා. ඒ නිසා වැඩිපුරම තමන් කුසලයේ බලවත් කරගෙන ඉන්න කුසලයේ ශක්තිමත් නම් එක පැත්තකින් අපට හැදෙන ලෙඩ දුක් තුනක් අඩු වෙනවා. අනිත් පැත්තෙන් බාහිරින් අපට එන තොර සතුරුක උවදුර තියෙනවා නම් ලෙඩ රෝගයක් තියෙනවා නම් වෙනත් යම් යම් අපලෝකද්‍රව බාහිරින් එන තියෙනවා නම් අමනුෂ්‍ය දෝෂ මේවා හුඟක් අඩු වෙනවා. අර අපේ කුසලයේ දුර වෙනකොට තමයි මේ බාහිර ශක්තිය නැතිලා අපිව නැඩගන්නේ. දැන් උදාහරණයක් හිතේ ගන්න මේ බාහිර පරිසරයේ තියෙන විෂ බීජ වලින් පුළුවන් නැගන්නට අපට රෝග ඇති කරන්න. නමුත් මේ විෂ බීජ තිබුණට ලෙඩ හැදෙන ඉතාම සීමිත ප්‍රමාණයකට විතරයි. අනෙක් පැයේ ශාරීරික ප්‍රතිශක්තිකරණය වැඩි නිසා අර බාහිරින් එළගෙන විෂ බීජ වලට සමහරුතු දෙනවා. අන්නේ වගේ තමයි කර්ම රූප ඇතැම්මිට අපට නොයෙපිලේ කර්මයන් විපාක දෙන්න එන්නට පුළුවන්කනා ගැටි. අපි කුසලයෙන් බලවත් ඉන්නවා නම් මොකද වෙන්නේ? අර එළ දෙන අවස්ථා ආඩු වෙනවා. ඒ නිසා පින්නත නිතරම දාන සීල භාවනා කරන මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා කරන්න. අඩම ගානේ දවසට විනාඩි 10ක් හරි භාවනා කරන්න. මහා මගේ යන ගමන් හමු වෙන එක මෛත්‍රී වඩන්න. බස් එකේ දුර ගමනක් යනවා නම් මෛත්‍රී වඩමින් යන්න. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරමින් යන්න. චරිවත් හාමුදුරන්ගේ ගුණ, මුගලන් හාමුදුරන්ගේ, මහා කාශ්‍යප හාමුදුරන්ගේ, ආනන්ද හාමුදුරන්ගේ, රාහුල හාමුදුරන්ගේ චරිත කතා කියවලේව මතක තියාගෙන මේ ලක්ෂණ නිතර මෙනෙහි කරන්න. විසාකාවගේ අනාථ මිනිස්සු සමාගයේ විසාල සමාගයේ බඳුන මහිතාවගේ ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගේ ශ්‍රේෂ්ඨ සිටුවරුන්ගේ ශ්‍රද්ධාවන්තයගේ චරිත කතා කියවලා මේ චරිත කතාවල තිබෙන සුමිතේස ලක්ෂණ තමා මතකයේ තියාගෙන ඉතරේව මෙනෙහි කරන්න. ඒව මෙනෙහි කරන්නේ අතිමතින් අපි මොනවද මෙනෙහි වෙන්නේ නැහැ. අපි අසුරු කරන අයගේ දුර්ගුණ ටික තමයි අපට කොවිල තියෙන්නේ. නේද? දේශපාලඥයන්ගේ මො වෙන කාර්යයට අල්ලපු විතරයි අපිට කතා කරන් තියෙන දුර්ගුණ ටික නේ. මේ දුර්ගුණ කතා කරනකොට මොකද අපිට වෙන්නේ? ඕ අපේ එක අපිට සිද්ධ වෙනවා. මේ වැරදි වැඩ කරන අයත් උන අපේ මානසිකත්වයේ පරිහරණය. ඒ නිසා අපේ මානසිකත්වය ඉහළට යනවා. ඉහළට ඡරිත අපේ හිතේ නිතරම තියෙන්නට ඕන. ඒ වගේම පින්තුනේ බුදුහාඳුර නිතරම වරණා කලේ මේ සතර සතිපට්ඨානේ වඩන කියන්නේ. සතර සතිපට්ඨානේ තමයි පින්තුනේ නිවන සඳහා කියන ඒකයන මාර්ගය. නිවන සඳහා විතරක් නෙවෙයි. ශෝක පරිච්ඡේදවන සමතික්‍රමාය, දුක්ඛ දෝමන සානං අත්තංගමාය, ඥාය සතිකමාය, නිබ්බාන සත්‍ය කිරියාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විශේෂ විස්තරයක් දේශනා කළා තියෙනවා. ඒ නිසා පින්නතුනේ සතර සතිපට්ඨාන කියන එක අපේ කය ගැන, හිත ගැන, වේදනාවල් පිළිබඳව සහ ධර්ම ගැන කියන මේ හතර ගැන චේතනම අපි සිය පිටුවා ගැනීම වැදගත් වෙනවා. මම දැන් මෙන්න මේ අතර මොනවා හරි කතා කරන්න. ඔය දැන් සමහරවිට වර්තමානයේ අපේ මතයක් තමයි මේ ගැට තින් අනුමතන් කරනකොට මලගේ ඥාතින් දෙලට එනවා නේද කියන එක. වෙනතුන් එහෙම දෙයක් නැහැ. එහෙම තමන්ගේ කුසලයේ බලවත් නම් ශක්තිමත් නම් වෙන අදෘෂ්ට මාන කෙනෙකුට තමන් වැඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමා හොඳින් තින්නම් තින් අනුමතන් කරන්නේ ඊයගේ බාධාවක් වෙන්නේ නැහැ. බුදුහාමර පැහැදිලිම දේශනා කළා කියලා ජීවත් වන ඥාතියේ යේ සංහිත ලබාමසේ කියලා. අපි ඥාතින තිමන බෝධන් කරනකොට ඥාතිය තිමන බෝධන් වෙලා ජීවිතේෙන් ආශිර්වාද කරනවා කියලා සඳහන් කළා. ඒ නිසා සමාජ කරදරෙන්නේ තිමන බෝධන් නොකරති. හැම වෙලේම ඊනෙන්ගෙම පේන්නේ නේද? ඊනෙන්ගෙම පේන්නේ හැම වෙලේම තිමන බලාපොරොත්තු වෙන්නේ අය. ඒ නිසා තිම අනුබෝධන් කරන එක වරදක් නෑ. ඕනම වෙලාවක තිමන බෝධන් කරන්න. අනිත් දේ තමයි පිළිතුරක් මතක තියාගන්න කාරණයක් තියෙනවා. දැන් අපිට එතකොට තේරෙනවා නේ මේ මල කියයි නැවත ඉපදෙනවා කියන කාරණේ නේ. කාට අපිට හිතෙන්නේ නැහැ මිය ගිහින් අපි දුක දිගන් වෙනවා කියන එක හිතෙන්නේ නැහැ. පොඩක් හරි ඉතින් අපේ සමීපතම ඥාතියෙක් මිය ගිහිල්ලා අපිට ටිකක් අරදර කරනකොට තමයි තේරෙන්නේ. දුකටයක් තියෙනවා කියන එක තේරෙන්නේ. සමහර මිය ගියපු අය දුක දිගාමි වෙලා සමහර අයට අපි කියම ආයතන කියලා කියනනේ නේ. කියලා කියන තින් අනුමෝදන් කරන්න කියලා. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ සතර භවයක් කියන එකක් මේ සංකල්පයන් එකක් තියෙනව නේද කියලා. ඒ නිසා අපිට ඇත්තෙන් ඉගෙන ගන්න තියෙන ප්‍රධාන දේ තමයි අපි මේ தත්ත්වයට නොවේටි ඉන්නේ කොහොමද කියන එක. ඒ නිසා බුදුන් ආග්‍රහ පැහැදිලිව මේ කාර්යයෙන් මේ ගේනාතක දෙයක් අනුබලන් කියන එක අනිවාර්ය කළා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක කරන ගමන් අනිත් පැත්තෙන් අපේ පැත්තෙන් අපි උදානට ඕන අපි මෙවැනි தත්ත්වයකට නොවේටි නම් මොකද කරන්න ඕනේ කියලා. මම නැත්නම් අපි ජීවත් වෙන කාලේ මහා ලොකු උගත් හැටියට ඉතල රැකියාව කරන්න හැදිර මහා ධනවතුන් හැදිර ඉන්නවනේ ඉඳලා තමයි මෙයා කියන අනිත් අයගෙන් තියෙන බලාපොරොත්තු වෙනවා කොච්චර අවහගයදනේ දැන් ඉන්න කාලේ කිසිම කෙනෙකුට යටත් නොවි ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා අන්තිමට මරණය මරණයට පස්සෙ ආවට පස්සේ වෙනත් පැටි යටත් වෙන වෙනවා ඒ නිසා අයිනම යටත් නොවන විදියට සමා කුසලයෙන් බලවත් ඉන්න සමාන්විත විතරම ඉගෙන අරමුණද තියාගන්න තමයි ඒක පහකට දාගන්න එපා තමන්ගේ ශරීරයෙන් ඇතැම් විට ශරීරයෙන් දුර්වල වෙන්න පුළුවන් නෙද දුක් වෙන්න පුළුවන් මහලු වෙන්න පුළුවන් මේක නෙවෙයි ගැටලුව. තමන් මානසිකව නොවේටි හොඳ කුසලයක තමන්ගේ ශක්තිමත් පිටුවා ගන්න. එහෙම පිටුවා ගන්න නිකන් බෑ ඒ සඳහා ධර්ම දේශනාවට නිතරම දැනුම්පත් දෙන්න ඕන. ඒතර බුදුමන සිහි කරන්න ඕන. නිතර සතර භවය ගැන නිතර හැඟීමක් ඇති කර ගන්න ඕන. දැන් මේව අපිට තේරෙනකොට තමයි මේ සතර ස්වභාවය කියන එක අපිට තේරෙන්නේ. ඉන්නතුනේ දැන් මේ වගේ ධර්ම කාරණා අපට අහන්න ලැබෙන බුදුරෙන් පහළ වෙන කාලෙක. ඒ ධර්මයක් කියන කාලෙක නැති කාටක අපට අපි අපාගත වෙනකම දන්නේ නැහැ. දැන් අපිට තියෙන ලොකුම වාසිය තමයි මේ අනතුරට පත් වෙන කලින් අපට ලොකු වාසියක් තියෙනවා. මේව තේරුම් අරගෙන මෙතන ඉඳෙන්න. ඇතැම් විට අපේ මිය ගිහපු අපේ දෙමව්පියන් නැන්ද මාමලා කියලා තියෙන මේ අනතුරට පත් වුණා වෙන පුළුවන් සමහර විට. ඒකට අපි එකකින් පිළිග වෙන ගමන් අනිත් පැත්තෙන් අපි මේ සත්‍යෙට නොවිති ඉන්න පුළුවන් විදියට අපි අපේ කුසල කර්ම ශක්තියෙන් බලවත් කර ගන්නට ඕන. නිතර පින් වැඩෙන පින්කම් කරන්නට ඕන. දැන් හැමදාම පින් වැඩෙනා වූ පින්කම් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ආරාම රෝපා වන රෝපා යේ ජනා හේතුකාරක ආරාම හදනවා නම් ගස් කොළන් බදා කරනවා නම් ලිං ආදිය තනවනවා නම් දෙහෙර දිහරස්පාන ඉදි කරනවා නම් දාගයක් සෛත්‍ය ආදියට උදව් කරනවා නම් ප්‍රතිමා වහන්සේලා හදනේට උදව් කරනවා නම් සංඝාවාස වලට උදව් කරනවා නම් මේ හැමදාම තින් වැඩෙන තින්කම් හැදිරේ කරකන්නේ. ඒ වගේම පින්නතුනේ දාන පිංකම් අතරනොත් සබ්බදාන ධර්මදාන දිනාති කියලා සඳහන් කරනවා ධර්මදාන ඉහිරම දාන විදිහට. දැන් දහම් පත්‍රිකාවක් පූජා කරන්න උදව් වෙනවනම් ඒක මහා කුසලයක්. දැන් මේවට අපි උණු වෙන්නට ඕනේ. ඒක දැන් ඇතැම් විට දැන් අහඳුර ඔක්කොම පින්කම් කරනවා. මේ ඇත්තන් ඇතැම් විට පින්කම් මොන විදිහට හඳුනාගෙනවත් නෑ සමහර අය. ඒ නිසා දැන් මේ දහම් පත්‍රිකාවක් මුද්‍රණය කරන එකට මේ ඇත්තන් අනුග්‍රහයක් දක්වන්න පුළුවන්. අඩු ගානේ මේ ටිකක් ඔටෝකෝපි කරලා දෙන්න පුළුවන්. මේවා පින්කම්. මේවා කුරුපට පින්කම් දෙහි ගන්න එපා. බුදුහාම සදාන කරනවා මහා ඛණ්ඩක් ගොඩගහලා දාන දෙනවට වඩා එක දහම් පදයකින් කරන අනුග්‍රහය මහා කුසලයක් කියලා. ඒ නිසා මේ තුනාල පින්න තුනේ සාමාන්‍ය කුසල් වගේ නෙවෙයි. ඉතාම බලවත් කුසල දහම්. මේ කුසල දහම් වලින් කෙනෙකුට ආහාරයක් දුන්නොත් පින්නතුනේ උපරිම මාසයෙන් දවසයි. කෙනෙකුට අනුමත් දුන්නොත් උපරිම මාසයෙන් අවුරුද්දයි. කෙනෙකුට නිවසක් පූජා කළොත් උපරිම මාසයෙන් ජීවිත කාලයක් විතරයි. නමුත් ධර්ම පාඨයක් හරි කියලා කෙනෙක් සුමකට හැරෙවුවද ඒ සුමකට හරවන පුද්ගලයාට ඇමිට ආත්ම භවස්තිය ගාන සුගති ගාමි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සම්පදාන ධර්ම දාන දිනාත කියලා කියන්නේ. ඊරම දානයට වඩා ධර්ම දානයේ තිය සම වැඩි කියලා. ඒ නිසා පොයට අපිට පුස්තන පත්‍ර ටිකක් අරන් පූජා කරන්න පුළුවන්. දහම් පත්‍රිකා ටිකක් පූජා කරන්න පුළුවන්. ධර්ම දේශනාවට අනුග්‍රහයක් දක්වන්න පුළුවන්. බණ අහන්නට තව කෙනෙක් එක්කන් එන්න පුළුවන්. මේක තියෙනවා. ඒ අතර තියෙන තුනේ වඩාත්ම වැදගත් දේ තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයන් වාගේ ජීවිතේ සකසා ගැනීම. සම්මාදිට්ඨිය නම් සමාධිය දක්වා තියෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව කොහෙන් තේරුම් අරගෙන නිතරම අපි එකටකින් හය වචන දෙකෙන් සංවර වෙන්නට ඕන. නිතරම කුසල වැඩෙන කෙනෙක් වන්නට ඕන. නිතර සතර ඉරියව්වෙදිම නිතර සිහියෙන් ඉන්නට ඕන. මේ සිහියෙන් ඉඳීම තමයි මේ වර්තමාන මොහොතේ සතුටෙන් ඉඳීම තමයි බුදුදහමෙන් කරන ප්‍රධානම අනුශාසනාව. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන ජීවිතයේ අනාගතයේ සතුටෙන් ඉන්න. අනාගතයේ සතුටෙන් ඉඳීම විතරක් නෙමෙයි බුදුදහමෙන් කරන්නේ. බුදුදහමෙන් කරන්නේ මේ ගත වෙන මොහොතේ පුද්ගලයන් සතුටෙන් ඉඳීම. මේකට වෙන මොහොතේ පුද්ගලයන් සතුටෙන් තියන පුළුවන්කම තියෙන්නේ මේ ඇලීම් ගැටීම් කියන මේ අන්ත දෙකෙන් දුර වෙලා සිටීම. ඇලීම කියන්නේ අස්කන්නාක ආදී ප්‍රියවට අපි ආසා කරන දේවල් වැඩිපුර ගිලන් වෙනවා. ගැටීම කියන්නේ ඒවට අමනා ඒවත් එක අමනාප වෙනකොට අපි ඒ සම්ම අමනාප වෙනවා. මෙන්න මේ දෙකම දුර වෙලා උපේක්ෂා සංගති පිටක් ඇතුව හැම මොහොතේම වර්තමානයේ තමා කරන දේ ගැන ඉස්හාම් සිහි කල්පනාවෙන් අපිට ඉන්න පුළුවන් නම් මේ ඇලීම් ගැටීම් කියන අන්ත දෙක අඩු වෙනවා. ඒ නිසා අපි ඉතින් බොහෝ විට අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ දවසක සතුටේ කිදීමයි. නමුත් ඒක නෙමෙයි සිදුවන්නට ඕනේ. දැන් මේ බණ අහන්න ආවනම් බණ අහන්න ආපු අවස්ථාවේ උපරිම වශයෙන් සමන්විත සතුටෙන් තියාගන්නට ඕනේ. ඊට පස්සේ ගෙදර ගියන රාත්‍රී කාලේ ගෙදරේ ඉන්න අවස්ථාවේ යුතුයම් පිට කරමින් සමාජ හැමවෙයි කටයුතු කරන්න ඕන. ඒක උදෑසන අවධානයෙන් හෙටත් එහෙමයි. රැකියාවට යනවා නම් එතන ගියට ඉන්න ඇත්තට සුවද වෙන්න. අපත් කියනවා නම් නැග්ග වෙලා ඉඳලා මහින්නේ කීයට දිකල ඔලොස්සෝ බල වලින් එක නෙවෙයි. ඈ තුමක්කෝ බහනා සමාන කරන්න හොඳ දෙයක් හොඳ සිටිවිලක් හිතන්න යන්න. පිටින් දෙන්නේ මෙන්න මේ හැම අවස්ථාවක්ම අපිට මේ අපි කිව්ව ඉතාලම දුෂ්කර අවස්ථා කියලාම වැඩගෙන මේ අවස්ථාව. ඒ තර මේක තමයි පින්කම් කරන් තියෙන ඉලවම අවස්ථාව. ඒ නිසා ගතවන හැම මොහොතකින්ම හැම සත්වරයකින්ම තමා ප්‍රයෝජනයක් ගන්න. කාලයෙන් ප්‍රයෝජන ගන්න ජීවිතයෙන් ප්‍රයෝජන ගනි කියලා සඳහන් වෙනවා. ඒ නිසා කෙනෙකුට වටින්නේ කාලය වටින්නේ. දැන් මේ පිටු නහරේදී බුදුරජාණන් වහන්සේගේ කාලය තිබුණා ඒ ජීප්පු උපසමදාව කියලා. ඒ ජීප්පු උපසමදාව කියන බුදුහාම දක්වන වාර දෙකකල යම්කිසි හත්හැවිලි කෙනෙකුට උනත් ඒව මහාන කියලා කිව්වදී ඒ පුද්ගලයා කිවුරු පෙර වෙලා 60 වයසක කෙනෙක් වගේ උපසමදාව වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ දෙනවා කියලා. අහලා තියෙනවද ඒක? ඔය දැන් මේ පිටු කියන බලන්න එතෙන්දී මොකද මේ වෙන්නේ 60 වයස් පිරෙනවා කියලා මොකද මේ වෙන්නේ? වයස වැඩි වෙනවද? ඒ වයස වැඩි වෙන්නේ මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ බුද්ධමය වශයෙන් අවුරුදු 60ක දෙන ජීවිත පරිඥානය මොකද ලැබෙනවා. ඒකයි වෙන්නේ. දැන් බලන්න අපි අවුරුදු 60 වෙනකොට කොච්චර තැම්පත්ද නේ? අර කලබල ගැටි අඩු වෙලා අමනාප කන් ටිකක් අඩු වෙලා දැන් ඉක්මනට වැඩ කරන ගැටි අඩු වෙලා බොහොම සංයම වෙලා තියෙන්නේ. අන්නේ වගේ සංයම මෙන්න මේකට කියන්නේ පින්නතුනි ආධ්‍යාත්මික වයස කියලා. යම්කි කෙනෙක් වයස යන කලින් ඊට කලින් අධ්‍යයනය ටික ලබාගෙන සමාජයේ ජීවිතයේ ඉහළ මානසිකත්වයට පත් වුණා නම් එවැනි කෙනාගේ ආධ්‍යාත්මික වයස වැඩි කියලා කියන්නේ. කායික වයස අඩු වෙတယ်. මේ කායික වයස කියන්නේ උපැන සාතිකය කියන වයස. මේ පිළිබඳව දන්නවා ලක්නාවට හේතු හාමුදුරු වැඩ කර වාස්තාවේදී ආව පොඩි හාමුදුරු කෙනෙක්. අවුදේ පොඩි හාමුදුරුවෝ සුමන සාමණේර කියලා පොඩි හාමුදුරු කෙනෙක් ආවා. මේ හාමුදුරුවෝ අවුරුදු 7ක හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරුවෝ තමයි ඉන්දියාව ලංකාව සමග අර මිනිතු හාමුදුරුවන්ගේ වැඩවලින් ගා පුදව කළ තියෙන්නේ. ඉන්දියාවේ ඉඳලා ධාතු මහන්සියල වඩම්මනේ වාදීන් ගා කටයුතු තොරතුරු අරන් ගිහිල්ලා ආදී ගා කටයුතු කළ තියෙන මේ හත්වැවරි දිනේ සාමණේර වහන්සේ. හත්වැවරි දිනාට උන්වහන්සේ අභිඥානාදී රහතන් වහන්සේ කෙනෙක්. බලන්න අවුරුදු 7 වෙනකොටනේ මේ පින්නතුන්ගේ ළමයි කොච්චර කුඩායිද කියන්නේ. අවුරුදු 7ේදී පුළුවන් මේ ආචාර්ය මට්ටමින් ඉහළට මම මේක මේ කියන්නේ. අවුරුදු 7 ඉඳන් අවුරුදු 95ක් 95ේදී 100ේදී 100ට ආසන්න වෙලා රහතන් වහන්සේ බඩපත් දෙකයි ඉන්නවා. රාජ හාමුදුරුවෝ අවුරුදු 90 වෙනේදී රහතන් වහන්සේ කෙනෙක් බඩපත් දුන්නා. ඒ නිසා පින්නතුනි නිතරම තමයි ධර්මයේ තේරුම් අරගෙන ධර්ම මානසික කාර්යය තමන්ගේ හිතේ නිතර මැටි කර ගන්නට ඕන. මේ පංචකට ආපයාව විතරක් නෙමෙයි. තමා වැඩ කරන හැම වෙලාවෙම ධර්මය සමග තමයි එකට ඉන්නට ඕන. නිතරමයි පිළිවහනා කරන්නට ඕන. නිතරම බුදුමාර්ගයේ බුදුමාර්ගයේපත් කරන්න. නිතර තමන් වැඩිපුර සිත භාවිත කරාට පස්සේ තමන්ට පුළුවන් ආනාපාන සති භාවනාව ප්‍රයත වෙන්න. ඒ වගේම දස සංඥා ගැන සඳහන් කරන අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා ආදී වශයෙන් මේ ධර්මයේ තියෙන ගැඹුරු කාරණා. මේවා නිතරම මෙහෙය කරනකොට පින්නතුනි අපට අපේ ඉහළම අවබෝධයක් ලැබෙනවා. අද මුලින් සඳහන් කළ ආකාරයට ත්‍රිලක්ෂණය අපේ නුවණට මෙහෙය වෙනවා. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ මොකද්ද? මේ හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙන මේ වෙනස් වෙන දේවල් නේද අපි පරිහරණය කරන්නේ කියන හැඟීමක් එනවා. ඒ වගේම මේ වෙනස් වීම නිසා යදනිච්ඡන් සං දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක දුක ඒක සැපේ කියලා ග්‍රහණය කරගන්න බෑ කියන එක තමයි මුලින් තේරෙනවා. ඒ නිසා කිසිම බාහිර සුද්ධලේකට හෝ ද්‍රව්‍යයකට දැඩිවම තමයි බැඳෙන්නේ නැහැ. තමා දන්නවා මේ අතුරු කරන දේවල් වෙනස් වෙන වෙනස් වෙන දේවල්. නමුත් ලෝකයේ මිනිස්සු නිතරම යන්නේ කොහොමද? විරාපත් වෙන ශරීරයක් තියාගෙන ඒ වගේම දිනපත් වෙන වෙනත් දේවල් හොයමින් අපි යනවා ජීවිතේ සතුට අපේක්ෂාන. සතුට ලැබෙනවද? සතුට ලැබෙන්නේ නැහැ. දැන් අපි බලන කුඩා කාලේ තෙල්නම් බඩුව අපි හොයාගෙන ගියානේ. කුඩා කාලේ තෙල්නම් බඩුවට හරි ආසයි. ඒ ආස කරපු තෙල්නම් බඩුව අද කොහෙද තියෙන්නේ? අද පොළොවට පස්සේ එනු ගන්නනේ. ඔබම අපි ජීවිතේ එක එක කාලවල එක එක දේවල් ආසා කරනවා. කුඩාම කාලයක කොම් පිටු ගැහුවනේ තෙල්නම් ගෙවල් හැදුවා. දැන් මේ කාලෙට අපි ආසාව ඇතැම් විට ගෙවල් දොරවල් ඉන්න කණන් වල යාන වාහන වලදී කවදා හරි දවසක පින්නතුන් අපි රහත් වුණා නම් ඒ රහත් වෙච්ච දවසට මතක තියාගන්න අද මේ අපි ආසා කරන දේවල් කියනවා නම් ගේ දොර හෝ ඉඩ කඩන් හෝ ඉතාම සුකෝපෝගේ වාහන හෝ ඒ සියල්ලක්ම Tamanට තේන්නේ අර වැඩි වෙඩි කෙනෙක් ළමයි කොම් පිටු ගහනකොට තෙල්නම් ගෙවල් හදනකොට තියෙන ආකල්පයද බලන්න ආකල්පය තමයි තියෙන්නේ. අපි මේ බඩු පාණ්ඩවගේ අංගික ආසාවක් කියනවනම් අද තියෙන ආසාවල් පින්නතුනි සවකලක් යනකොට ඒ ආසාවක් නෙවෙයි. ඕනෑම දෙයක ආසාව තියෙනේදී ලබා ගන්නකම් විතරයි. ලබා ගත්තට පස්සේ ඊට වඩා වෙනස් ඉලක්කයක් ඊළඟට තියෙන්නේ. ඒ නිසා මේ ආසාවන් බඩු පාණ්ඩ ගොඩ ගන්නාගෙන පුදුලෙන් නැන්තරගෙන කිසිම දවසක පින්නතුනි මේ තෘප්තිය කෙලවරකට යන්න බැහැ. හැමදාම අපි අතෘප්ති කරවා ඉන්නේ. අපේ අන්තිමන මරණාසන්න දවසේ මරණයට පත් වෙන සිතෙන් අතෘප්ති කරවා ඉන්නේ. ඒ නිසා මේ ලෝකේ යන විදියට ගියොත් කිසිම දවසක අපට තෘප්තියක් ලබන්න බෑ. ඒ නිසා තෘප්තිය ළමන කියන එකම දේ තමයි සැබෑ තෘප්තියක් අපට ලැබෙන්නේ ධර්මයේ තුලින් ලබන තෘප්තිය. අන්න ඒ තෘප්තියන පස්සෙට උත්සමයන් තමයි අපිට රජකම අත්හැරලා ගිහිල්ලා මහණ වෙලා රහත් වෙලා රාත්‍රියා මෙහි ගල්තලාවක් උඩ සැකපෙලා අහස දෙස බලලා හඳ දෙස බලලා අනේ සැපයි කියලා ඉතාම සතුටෙන් ප්‍රීතිවාසු ප්‍රකාශ කළ තියෙනවා. මහා රාජින් මිලාදිනක රජ කුමාරවරු රජවරු ඒ වගේම ඔටුන්නේ මි කුමාරවරු ඒවා කියලා මාත්තරලා කියලා අර බඩු පාණ්ඩ අත්හැරීමේ ලබන සුවේ පින්නතුනි බඩු පාණ්ඩ ගොඩ ගැසීමේ ලබන සුවේ වගේ නෙවෙයි. බඩු පාණ්ඩ ලං කිරීමේ ලබන සුවේ ඒකේ වියත් එකයි තියෙන්නේ. ඒ බඩු පාණ්ඩ ලං වෙන්න වැඩි වෙන්න අපිට බය වැඩි. ඒව කවුරු හොරනම් කරහර කියලා බය වැඩි වෙන අපි ඉන්නේ. නමුත් ඒ වත්හැරීමේ ලබන සුවේ පිණිසනේ ඒක නිරාමිත සුවයක්. ඒ සුවේ තමයි බුදුදහමෙන් වර්ණනා කරන්නේ. අන්න ඒ සුවේටපත් වෙන නම් ලෝකේ වෙනස් වීම තේරුම් ගන්න ඕන. වෙනස් වීමත් එක්කම මේ ආශාව නිසා දුක ඇති වෙනවා කියන කාරණය දුක තේරුම් ගන්නවා. දුක තේරුම් ගන්න දැනගන්නවා මෙවැනි අනිත්‍ය දුක් ස්වභාවයකට පත් වෙන දෙයක් නම් මේ ශරීරය අභ්‍යන්තරේ අපට සමන්ත සමංග පාණ්‍ය කරගන්න බැරි සාරණිය වශයෙන් ගත දුයක් නැහැ කියන කරුණ තමයි අවබෝධ වෙනවා. දැන් බලන්න අපේ ශරීරයෙන් මොහොතකින් අපේ ශරීරයෙන් හිතේ දෙමුණා නම් මරණයට පත් වුණා නම් මොකද අපේ ශරීරයට වෙන්නේ? ඔව් අපේ ශරීරය අපිට පාලනය කරගන්න බෑනේ. ඊට පස්සේ අපේ ශරීරය පාලනය කරන්නේ අපේ ඥාති. එකකම් අපි හිතන්නේ මේ ශරීර අභ්‍යන්තරයේ සාරවත්යක් කියේ. එකකම් අපි සමන් වෙන ලොකෝ හිතන්නේ එකකම සමන් වෙන වර්ණවල බලාපොරොත්තු වෙනවා. එකකම් අපි මට මෙච්චර අධ්‍යාපන සුසුකම් තියෙනවා. මම මේ වගේ රැකියාවක් කරන්නේ මගේ දෙමාපියන් අහවර අය කියලා නිතරම තමයි අභ්‍යන්තරයෙන් සමාගෙන ලොකුවට හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන අපේ මේ ශරීරයට නේද බොහෝ විට. නමුත් වෙනදෙන එහෙම හිතාගෙන මේ ශරීරය ඇතුළ මේ අපේ ක්‍රියාකාරීත්වය බලන්න අනාගතේ සිදුවන දේ. අපේ ශරීරයේ තේක ඒරෙනම හත්න කලින් අපිට අපේ වැඩිහිටි නාසිකාස්ත ඉරණම ගැන අපිට මේක තේරුම් ගන්න පුළුවන් දැක්කහම. එනිසා මේ ශරීරය අපට පාලනය කරන්න බැරි දර කඩක් වෙන සත්‍යයට පත් වෙන ස්වභාවයක් නේද? හැබැයි වෙනතුනේ ඒ දර කඩක් බවට පත් වෙන මේ ශරීරයෙන් අපට ලොකු වැඩක් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශරීරයක් දිනම ශරීරයක්. ඒ ශරීරය උපයෝගී කරගෙන උන්වහන්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සුභදිගාමී මාර්ගයත් නිර්වාණගාමී මාර්ගයත් දේශනා කළා. අපට වෙනතුනේ මේ අපේ ශරීරය වෙන්නේ අනාත්ම ස්වභාවයෙන් යුක්ත වුණත් අපර විශාල පිරිසකට පීඩ වෙන්න පුළුවන්. විශාල පිරිසක් සුභතිර ගන්න පුළුවන්. අසරණ බොහෝ දෙනෙකුට පීඩ වෙන්න පුළුවන්. ඇස් දෙක අන්තයක අපට ඇස් දෙන්න පුළුවන්. අපි ඇස් දෙක උදව් කරන්න පුළුවන් එයට. ලේ ටිකක් ඕන කෙනෙකුට ලේ ටිකක් අපට දන් දෙන්න පුළුවන්. ඈ අතේ වාරු නැති කෙනෙකුට දෙපා වාරු නැති කෙනෙකුට ඇවිදගෙන යන්නට අපේ ශරීරයෙන් අපට පීඩක් වෙන්න පුළුවන්. ඒක තාපීන තුන අපේ මේ ශරීරය අපට අහු වෙන කලින් මේ ඉතාලම භාගී සම්පන්න ලබාගත් මේ ශරීරයෙන් අනිත්‍යයට තුරුවේ මොකී නැවන්න. කිසි වෙලකට මේ ශරීරයෙන් අනිත්‍යයට අනිත්‍ය අවංකයට පත් වෙන. අනිත්‍යයට කරදරයට පත් වෙන විදිය හැසිරීම තමයි ශරීරයෙන් සිදු කරන්නේ පා. ශරීරයෙන් තියා තමන්ගේ ධර්මකින්වත් කිසි වෙලකට අනිත් කෙනෙක් අවංකයට පත් වෙන. අනිත් කෙනෙකුට නින්දාවක් අපහාසයක් වෙන විදියට අපි හැසිරෙන හොඳ නැහැ. අපේ වචනේ කිසි විදකත් අනිත් පැගිලි කැලෙන දෙයක් අපි කියන්න හොඳ නැහැ. අපි කෙනෙකුට අවවාදයක් දුන්නත් ඒක නා නිවැරදි මාර්ගයට ගැනීම සඳහා මෛත්‍රී සාගතෝ කරුණාවෙන් තමයි අපි අවවාදයක් උනා ජීවිතේ. එනිසා පින්නතුනි අද අප මේ සාකච්ඡා කළේ මොකද සූත්‍රය? අක්කන සූත්‍රය. අක්කන සූත්‍රය කියන්නේ අයෝගී ස්ථාන අට ගැන. මේ අයෝකේ ස්ථාන අට ජයගත්තු අපි ඉස්සන සම්පතිය ලබාගත්තු අපි ඉතාම ශස්ත්‍රීය සමයක වාසය කරන අපි මතක තියාගන්න අපි මුලින් සඳහන් කළා දෑත දෙපය අහිමි වෙලා අවුරුදු 100ක් එක තැනක අපි හිටියත් අපි මේ ලබාගෙන තියෙන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ නිසා කුමන දුෂ්කරතා ආවත් කුමන බාහිර කරදර ආවත් කොයිතරම් ලෙඩ දුක් ආවත් ජීවිතයේ අවසාන සත්‍රයේ දක්වාම ධර්මයෙන් ප්‍රතිඵල ගැනීම සඳහා වූ දැඩි වීරියෙන් කටයුතු කරන්න. ඒ වගේම සමායතුරු කරන අසංගතියන්ට ඥාති මිත්‍රාදීන්ට නිතරම මෛත්‍රී සාගත වාසය කරන්න. අනිත් හැම දිනකටම තමන්ගේ දරුවන්ට සලකන වගේම අනිත් පැයට සලකන්න පුළුවන් නම් එහෙම සලකන්න පුළුවන් විදිහෙන් මානසිකත්වයක් ඇති කරගනිමින් අපි අපේ ජීවිත හසුරුවා ගනිමු. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට මේ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි අදත් මේ පින්නතුන් සුපුරුදු පරිදි සෙනසුරාදා සිට කරන ධර්ම සාකච්ඡා මේ වැඩසටහන මේ සහභාගී මේ පින්නතුන් මේ සඳහා පින්කම් කරන්නට ආවාදන ප්‍රාර්ථනා කරන ඒ සඳහා පාසුවන් ලබා දෙන ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන්ව උන්වහන්සේලාගේ ශාසනයෙන් අභිමතාර්ථයන් සමෘද්ධිමත් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මේ සීල පුණ්‍යයන්ගේ බලයෙන් අප නමේ නියගොස්ින් බලාපොරොත්තු සිටින අනන්ත සංසාරී අපේ ඥාති මෙත්නම් ඒ සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සතර ජීවිත සුවපත් කරගනිස්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඒ වගේම සම්මදෘෂ්ටික දෙවියනොත් මේකෙන් අනුමෝදන්ව ඔබ අද හැම දිනමත් අපේ රට දැය සමියත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වශයෙන් ආරක්ෂා කර දෙත්වා මේ පිළිදුන් හැම දිනාටම දෙවියන් ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රසමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ඨාච බුම්මණ්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍යධර්මයන්ගේ බලයෙන් මේ ලොකු කුඩා හැම දිනාටමත් මෙලවසින් මේ අතන්ට නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත් වෙන කාලයේ මේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පත්